සම දිනාතම කෙරුවන් කරනයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද 2017 ජූලි 31 වෙනිදා සවස් සිටිලක අන්තර්ජාල දහම් සේවාව මගින් සමුදා දිනයේ ලංකාවේ වේලාවෙන් සවස 3:00 ට පවත්වන ධර්ම දේශනාවක් ඉන්නවතුරු පැවැත්වෙන ධර්ම සම්මන්ත්‍රණයක් ආරම්භ කිරීමට අවස්ථාවයි මේ. අද දින ලොවේ විවිධ රටවල් වලින් සහභාගී වෙන ධර්මකාමී කල්යාණ මිතුරු මිතුරියන් රැසක් වෙනුවෙන් ඉතා කරුණාවෙන් ධම්සභා මණ්ඩලයේ කැමිනා අදාළ අතිපූජනීය කාර්යගම මහින්දකාර ස්වාමීන් වහන්සේට සවරේ විදිලස කලණ මිතුරු මිතුරියන් වෙනුවෙන් ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අද දින ධර්ම දේශනාව පවත්වන ලෙසට දෙපා නමද ආරාධනා කරනවා. පෙරවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නකුප්පගන්ධෝ පටිවාසමේති සතන්දනං සගර මල්ලිකාවා සතංච ගන්ධෝ පටිවාසමේති සබ්බාදිසා සප්පුරිසෝ භවති. ශ්‍රද්ධා සුති සම්පන්න කාර්මික පින්තුමේ ලෝකුරා ධර්මස්වගණයට පැමිණේ සියලු දෙනාටම මේ ධර්මයට අවන් දීමේ ඇති කර ගන්නා වූ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සම්මා දිට්ඨියම පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ධාර්මික පින්තුනේ අද අපට කතා කරන්න තියෙන්නේ බුද්ධගණිකායේ පටිසම්භිදා මග්ග ප්‍රකරණ යේ මහා වග්ගයේ සීලමය ඥානය කියන සූත්‍රය ආශ්‍රයෙන් දේශනයක් කරන්න කියන පිළිවෙත. ඒ වගේම ධර්ම සාකච්ඡා කරන්නත් තියෙනවා. මේ සූත්‍රයේ ගොඩක් දිගයි. නමුත් කොටස් වගේ අපි කතා කරෙන්නේ ඉන්ටර්නෙට් වල දාලා තියෙන මේ කොටස. මේ කොටස විතරක් අපි කතා කරනවා. එතකොට මේ සීලමය ඥානය කියන සූත්‍රයේ අපි පළමුවෙන් තියෙන මේ විස්තරය හැමදෙනාම මුලින් හිතට ගන්නෙ පැහැදිලිවම බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා කින්නතේ ශ්‍රවණය කරලා කෙනෙක් සංවර කරගත යුතු ප්‍රඥාව වඩවා ගත යුතු හිතෙන් සිටිය යුතු ධර්ම සීල කාණ්ඩ පහක් ගැන සඳහන් කරනවා. ඒ සීල කාණ්ඩ පහ තමයි පරයන්ත වූ පාරිශුද්ධ භාවය ඇති සීලය, අපරියන්ත වූ පාරිශුද්ධ භාවය ඇති සීලය, ඒ වගේම පරිපූර්ණ බැවින් පාරිශුද්ධ භාවයක භාවය ඇති සීලය, එවගේම දෘෂ්ටි හා තණ්හා දෙකෙන් දෙක නැති පාරිශුද්ධ භාවයක සත්‍ය සීලය, එවගේම සියලු කෙලෙස් වලින් මිදුණු පාරිශුද්ධ භාවයක සත්‍ය සීලය. මෙන්න මේ කාණ්ඩ පහ මේකේ සඳහන් කරනවා පින්නතුනි. මුලින් අපි බලමු මේ කාරණා පහ කොහොමද කියවෙන්නේ කියලා. ඒක මේ පරියන්ත කියලා කියන නමුත් සාමාන්‍යයෙන් මේක ලියවලා තියෙනවා පරියන්ත කියලා. නමුත් ඒක පරියන්තම තමයි ගන්න තියෙන්නේ මෙතනින්. ඒකට පළවෙනි කාරණේ තමයි පරියන්ත පාරිශුද්ධ සීලය. ඒ පරියන්ත පාරිශුද්ධ සීලය කියලා කියන්නේ මෙතනින් උපසම්පදාවටපත් නොවුණු අටසිල් දසසිල් ඒ වගේම සාමනීර සීලය පරියන්ත වූ පාරිශුද්ධ භාවයෙන් පත්වන සීලය හැටියට හඳුන්වලා තියෙනවා. ඊළඟ දෙවෙනි කාරණේ සඳහන් වෙන අපරියන්ත වූ පාරිශුද්ධ භාවයෙන් පත්වන සීලය කියලා කියන්නේ සිතාපදවල සීමාවක් නැති කියන එකයි. සීමාවක් නැහැ සාමාන්‍ය උපසම්පදා භික්ෂු වහන්සේට 226ක් අනුමාන වශයෙන් සඳහන් කරලා තියෙන ඉතිර ආරක්ෂා කරන්නේ සමස්තවත් වෙනවත් වෙනතුනි සාමාන්‍ය ජනතාව කෝටියක් සංවර සීලේ කියලා ඒ ආදී ගැසේ හඳුන්වනවායක සීමාවක් නැති සීලේ උපසම්පදා සීලේ හැටියට හඳුන්වනවා. ඊළඟ පරිපූර්ණ වූ පාරිශුද්ධ භාවය ඇති සීලය කියලා කියන්න පුළුවන්. ජීවිතය හෝ ජන තමන්ගේ ශරීරය ගැන හෝ ශරීරයේ අංග ගැන හෝ ජීවිතය ගැන හෝ නොහිතා ඉතාම සදින් ආරක්ෂා කරන සීලය හඳුන්වලා තියෙන්නේ කල්‍යාණ පුදුජනයන් විසින් ආරක්ෂා කරන සීලය කියලා එක සඳහන් කරනවා තියෙන්නේ. අන්න ඒ සීලය පරිපූර්ණ වූ පාරිශුද්ධ සීලය හැටියට හඳුන්වනවා. ඊළඟට අපරාමත්ත පාරිශුද්ධ සීලය හතරවෙනි කාරණේ හැටියට හඳුන්වනවා පිටුපොතේ දෘෂ්ටි වලින් තොරව ඒ වගේම සංහාවෙන් තොරව පාරිශුද්ධ භාවයකට පත් වූ සීලය හැටියට හඳුන්වනවා. ඒක පින්නතෙනි සෝවාන් මාර්ග සෝවාන් ඵල සතරදාගාම මාර්ග සතරදාගාම ඵල අරහත් අනාගාමි මාර්ග අනාගාමි ඵල අරහත් මාර්ග කියන මේ හැදෙන ආරක්ෂා කරන සීලයට සිංහතුනි දෘෂ්ටි හා තණ්හ රහිත සීලය හැටියට හඳුන්වනවා කියන්නේ. තණ්හාවෙන් එල්බගෙන දැපින් වෙනුනේ ඒ සීලය. ඊළඟට පින්වතුනි අවසාන සීලේ හැටියට හඳුන්වනවා පින්වතුනි කෙලෙස් වලින් සම්පූර්ණයෙන් තොර වූ පාරිශුද්ධ භාවයකට පත් වූ සීලය හැටියට හඳුන්වනවා. ඒ සීලේ පින්වතුනි බුදු සසේ බුදු මහරහතන් වහන්සේලා විසින් ආරක්ෂා කරන සීලය හැටියට හඳුන්වනවා. ඊළඟට හඳුන්වනවා තව සීලයක්. ඒ සීලය මෙන්න මෙහෙම හඳුන්වනවා. ඒ සීලය තමයි සිංහතුනි ඒ කාරණේ හැටියට හඳුන්වනවා. පරියන්ත සීලය සීමා සහිතව රකින පුද්ගලයෝ ඉන්නවා. සීමාවක් ඇතුව රකින පුද්ගලයෝ ඉන්නවා. ඒ සීමාවක් ඇතුව රකින පුද්ගලයෝ සිංහතුනි ඒ සීලය ආරක්ෂා කරන්නේ කිසියම් බලාපොරොත්තුවක් ඇතුව. ඒ කිසියම් බලාපොරොත්තුව තමයි සිංහතුනි ලාභය අපේක්ෂා කරගෙන සීලය ආරක්ෂා කරනවා. කීර්තිය අපේක්ෂා කරගෙන සීලය ආරක්ෂා කරනවා. ඒ වගේම නෑදෑයන් අපේක්ෂා කරගෙන සිටින සීල ආරක්ෂා කරගන්න. ශරීර අවයවයන් අපේක්ෂා කරගෙන සීල ආරක්ෂා කරගන්න. ජීවිතය අපේක්ෂා කරගෙන සීල ආරක්ෂා කරගන්න. එමත් පුරුෂෝ ඉන්නකින් මේ ලෝකේ. ඒක කොහොමද කියනවා නම් මෙන්න මෙහෙම හඳුන්වලා තියෙන්නේ. ලාභය අපේක්ෂා කරගෙන ආරක්ෂා කරන සීලය කියන එකේ තේරුම දැන් ලෝකෙ මිනිස්සු ඉන්නා පින්වතුනි තමන්ගෙන් වැරද්දක් අඩුපාඩුවක් සිදුනොත් මේ පුද්ගලයා මට මාව මගේ කඩේට එන්නේ නැති මගේ ආයතනයට එන්නේ නැති මගේ ආයතනයේ නිෂ්පාදන කරන බඩු ගන්නෙ නැති මට ඡන්ද දෙන්නේ නැති මට සැලකිලි නැති එතකොට ඔන්න ඕවා අරමුණු කරගෙන තියෙන මේ සීලය ආරක්ෂා කරනවා ඒ සීලය ආරක්ෂා කරන්නේ සීමාවක් ඇතුව ඒ සීමාව තමයි අර තමන්ගේ බලා ලාභිත ලබා ගැනීම ඕනෑකමෙන් ආරක්ෂා කරන සීලය. නැවත මේ කටකරුවන් කියන්න පුළුවන්. තමන්ගේ රස්සාව නැති වෙයි. රස්සාව රැක ගැනීම අපේක්ෂාවෙන් යුතුකින් සීලය ආරක්ෂා කරනවා. ඒ කණ්ඩායම තමයි ඔය ලාභ අපේක්ෂාවෙන් සීලය ආරක්ෂා කරනවා කියලා කියන්නේ. ඊළඟට කීර්තිය අපේක්ෂාවෙන් සීලය ආරක්ෂා කරනවා. කීර්ති අපේක්ෂාවෙන් කියලා කියන්නේ ලෝකේ නොයේ කීර්ති ප්‍රශංසා විවිධ උදවිය ඉස්සෙන්න. ගායනයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංවතනෙ ධනයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම නැත්නම් සංවතනෙ සංගමයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංවතනෙ පාලනයෙන් වෙන්න පුළුවන්. ඔය මොකකින් හරි ලෝකේ නමක් දරාගෙන ඉන්නවනේ සිද්දලෝ. පරිවාර ජනතාවක් ඔහු වටා ගොනුලා ඉන්නවා මේ දේවල් වලට. තමන්ගේ සමාජයට, තමන්ගේ ව්‍යාපාරයට ඒවට එහෙම මේ සින්නතුනේ එකතු වෙච්ච ඉන්න පරිවාර සම්පත්තිය. මේ පරිවාර සම්පත්තිය තමන්ට නැති වෙයි. පැතිරෙන තමන් හරි දුකටපත් වෙනවා කියලා සින්නතුනි මේ සීල ආරක්ෂා කරන කණ්ඩායමක් ඉපයි විතර ලෝකෙ. සත් ප්‍රජාවක් ඉපයි. යාත ඕන වෙලාවක සීලේ කඩන්න පුළුවන් අර කියන දේවල් ටික සමන්ත ඒ කියන දේවල් වලට හානියක් නොවෙනවා නම් යාට ඒ සීලේ බිඳල ගන්න පුළුවන් වෙනවා ඕන වෙලාවක. ඊළඟට කියනවා පින්වතුනි තමන්ගේ ඥාති නෑදෑයන් ආරක්ෂා කරගන්නේ සමහර විට මෙන්න මේක. තමන්ගේ දුව පුතා තමන් ගැන වැරදි වැටිකයි. තමන්ගේ බිරිඳ තමන්ට නැති වෙයි, තමන්ගේ ස්වාමියා තමන්ට නැති වෙයි. තමන්ගේ අම්මා තාත්තා තමන්ට නැති වෙයි, රැකවරණයට නැති වෙයි. ඔය විදිහට දෙන්නතනේ ඥාති විශේෂණයකට පස්සේ ඥාති නැති වෙලා යයි කියලා ඥාති විපතක් ඇති වෙයි කියලා ඒක වළක්වා ගැනීමට සිංහදෙනේ සීල ආරක්ෂා කරන කාණ්ඩයක් තිබා. එහෙම හානියක් වෙන්නේ නැත්නම් එයා එවැනි වැරදි ඕනෑම වෙලාවක කරන්න පුළුවන්. ඒ කියන්නේ සීලේ යාගේ සීමාවක් තියෙනවා. ඒ සීමාව තමයි මේ ඥාතිත්වයට ආරක්ෂා කරගන්නේ. ඊළඟට ඉන්නත්ින් ඇතුළ තව දෙකක් මේ සමුන්ගේ ශරීරයේ අවයව නැති වෙයි කියලා බයි. ඒ කියන්නේ මේ පාපේ කොළොත් එහෙම මටත් කවදා හරි ඒ අසවලාගේ අත හානියක් කරොත් මටත් අත කැපේ, කකුල කැපේ. එහෙම නැත්නම් තම මගේ මේ ශරීරයේ කොටස් නැති වෙලා යයි. වහුගත් නරක් වේවි කිසි විවිධ දේවල් කියන අපි හදන සමහර විට රෝහල් ගත වුණාම එදා ඉඳලා අදිස්ථාන කරනවා මේ මම දැන් අද ඉඳලා මේ සීලය ආරක්ෂා කරනවා මත් දැන් දෙන්නේ ආයෙත් කවදාවත් මං සුපර දෙන්නේ නැහැ ආයෙත් කවදාවත් අන්න එහෙම හේතුව එයාගේ ආශාව නැති කරගෙන එයා අවබෝධයෙන් යුතුව සීලයක් ආරක්ෂා කරනවා නෙවෙයි නෝලින් යුතුව සීලයක් ආරක්ෂා කරනවා නෙවෙයි තමන්ගේ මේ අවයව නැතුව යනවාට බයකින් නැතිනේ මේ සීලය මේ පුද්ගලය ආරක්ෂා කරනවා. ඊළඟට සීලය ආරක්ෂා කරනවා පින්වතුනි ජීවිතේ නැති වෙයි කියන බයෙන් සීලය ආරක්ෂා කරනවා. සාමරිලය අට ජීවිතේම නැති වෙයි. ඒ නිසා මම සතුන් මරන්නේ මගෙත් දෙල්ල කැපෙන්න පුළුවන් මේ විදිහට කවදා හරි. ඒ නිසා මම මේ වැඩේ කරන්නේ නැහැ කියලා. එහෙම පින්වතුනි මේ සීලය රකින්නවා. අනුන්ගේ ගත්තොත් මම වංචනික ලෙස මටත් මගින්දී අහිමි වෙයි කවුරු හරි හොරෙන් ගනි. අන්න එහෙම පිටර අය ඉන්නවා පිටත. ඊළඟට මේ ශික්ෂාපද පහම මේ විදිහට හිතන්න පුළුවන්. අනංගන විවේචනය කුලත් මහත් විවේචනයක් වේ. අනංගන කේලං කිලු මහත් කවදා මාගෙන කේලං කියයි. අන්න එහෙම මේ විදිහට සීලය ආරක්ෂා කරනවා හැබැයි කරුණාවෙන් හැබැයි මෛත්‍රියෙන් ආරක්ෂා කරන සීලයක් නෙවෙයි. තමන්ගේ ලාභ අපේක්ෂාව උදෙසාම තමන්ගේ දුක නැති කර ගැනීම පිණිසම සමනක් සීලය ආරක්ෂා කරනවා. එවැනි හැඟීමෙන් යුතුව තමයි අර මේ සීලය ආරක්ෂා කරන ආත්ම ප්‍රතිලාභයේ පිණිස පරාර්ථ යහපත පිණිස මේ සීලය ආරක්ෂා කරන්නේ. ජීවිතය ගැන ආදරය ඇතිව පිණිසනේ ආරක්ෂා කරන සීලය හැටියට බුදුහාමුදුරු හඳුන්වනවා. එතකොට මේ සීලය බුදුහාමුදුරුවෝ දේශනා කරන මේක ලාභය කෙලවර කොට කියන එකක්. මේක කෙලවර ලාභයයි. මේ සීලයේ කෙලවර පින්වතුන් ලාභය කෙලවර කරලා තමයි මේක නතර වෙන්නේ. යසස කෙලවර කරලා තමයි නතර වෙන්නේ කෙලවර කරලා. තමන්ගේ ශාරීරික කොටස්, ඥාති මේ වගේ තමන්ගේ ජීවිතේ කෙලවර කරගන්න තමයි පින්වතුන් මේ සීලය ආරක්ෂා කරගන්න. මේ සීලය පින්වතුනි හයිය නැහැ. මේ සීලය බලවත් එකක් නෙවෙයි පින්වතුනි. එතකොට මේකේ කිසිම බලයක් නැහැ පින්වතුනි. මේක ගැන බුදුහාමුදුරුවෝ කියනවා මෙබඳු සීලය මොළොහු නැදහු හදුණා වූ සිදුරු වුණා වූ හදර ගැසුණා වූ පිළිතු වුණා වූ නිදහස් නොවුණා වූ මේක නිදහස් එකක් නෙමෙයි පින්වතුනි. නොනැති අය ප්‍රශංසා කරන එක කුච්චරි. මෙතන මේ සුදුරු මාස්ක කැඩුනා බිඳුනා කබර ගැස්නා කියලා කියන්නේ පැල්ලම් සහිතයි කඩතුළු සහිතයි හැබැයි මෛත්‍රිය හැබැයි කරුණාව හැබැයි ශ්‍රද්ධාව මේ හැබැයි බුද්ධිය හදනම් කරගෙන ආපු සීලයක් නෙවෙයි පින්වතුනි. මේ සීලය පින්වතුනි දෘෂ්ටි වලින් යුක්තයි. මේ සීලය සංහාවෙන් යුක්තයි. මේ සීලය පින්වතුනි. එතකොට මේ සීලය පින්වතුනි සමාධියට හේතු වෙන සීලයක් නෙවෙයි. සමාධිය විශ්ේ සකස් කරන්න හේතු වෙන එකක් නෙවෙයි. ලැජ්ජාව හා බය ගොඩනගන්න හේතු වෙන එකක් නෙවෙයි. සිරියපත් දෙක දිනු කරන්න හේතු වෙන එකක් නෙවෙයි. ඒ වගේම පින්වතුනි මේ සීලය සිහිය හා නුවණ දිනු කරන්න වීරිය දිනු කරන්න හේතු වෙන සීලයක් නෙවෙයි. සිතේ ප්‍රීතිය. සිතේ ප්‍රීතිය ඇතිවෙන්න හේතු වෙන එකක් නෙවෙයි. සිතේ සමාධිය ඇතිවෙන්න හේතු වෙන එකක් නෙවෙයි. සිතේ සුඛය ඇතිවෙන්න හේතු වෙන එකක් නෙවෙයි. ඒ වගේම යථාභූත ඥානය, දර්ශනය දකින්න හේතු වෙන සීලයක් නෙවෙයි මේ සීලය කියන්නේ. ඒ වගේම ඒකාන්තයෙන්ම මේ සියලු සංස්කාරයන් පිළිබඳව දැකලා කලකිරීම ඇති වෙන හේතු වෙන සීලයක් නෙවෙයි කියන්නේ. සංස්කාර ගොඩක්. රූප සංස්කාර, අරූප සංස්කාර කියන මේ දෙක පිළිබඳව දකින්නේ දැකලා කලකිරෙන්න හේතු වෙන සීලයක් නෙවෙයි නැත්නම් නිවන පිණිස හේතු වෙන විශිෂ්ට වූ සීලයක් නෙවෙයි පින්වත්නි මේ සීලය. මේ සීලය අන්න අර විදිහට හැදුණු සිදුරුණා වූ අබර දැනුවා වූ පිළිති උනා වූ සීලයක් පින්වත්නි කුෂ්ණාහා දෘෂ්ටි දෙකෙන් ඉරිණ සීලයක් කියන එකයි මේ සබහ කරන්නේ කියන්නේ. මේ සබහන් කරන්නේ. එතකොට මේ සීලයේම තියෙන සාර්ථකත්වය බුදුහාමුදුරුවෝ ළඟට දේශනා කරනවා මේ සීලයේම සාර්ථකත්වය තියෙනවා. ඒකත් තමයි සින්නතුනි පරාමර්ශ අපරාමර්ශද වර්ෂරි වරදන පරියන්ත අපරියන්ත සීලයක් සීමාවක් නැති සීලයක් හැටියට සංකල්පනා කරනවා. ඒ සීමාවක් නැති සීලයක් හැටියට හඳුන්වන්නේ එන්න මෙහෙමයි. මොකක්ද මේ සීමාවක් නැති සීලය කියන්නේ? කිසිම විදිහකින් ලාභ අපේක්ෂාවක් නැහැ. කිසිම විදිහකින් සුන්නතේ ඊර්ෂ්‍ය ලබා යසස් ලබා ගැනීම අපේක්ෂාවක්. කිසිම විදිහකින් සුන්නතේ ඥාතීන් ලබා ගැනීම, ඥාතීන්ව රැක ගැනීම, ඥාතීන්ව සිටියෙන් තියා ගැනීම අපේක්ෂාවක් කරා. කිසිම විදිහකින් අවයය රැක ගැනීම අපේක්ෂාවක් සීලය රකින්න. කිසිම විදිහකින් ජීවිතය රැක ගැනීම අපේක්ෂාවෙන් සීලය රකින්න. ඒ විදිහට කිසිම ලාභයක් හදනම් කරගෙන නැතුව රකින්න සීලය සින්නතුනේ ඒ සීලය සමාධිය පිණිස හේතු වෙනවා. ඒ වගේම සින්නතුනේ ඒ සීලය හිතේසම් ඒ සීලය සින්නතුනේ අප්‍රමාදී භාවයේ තිබෙන හේතු වෙනවා පින්නක. ඒ සීලයේ යථා භූත ඥානයේ තිබෙන හේතු වෙනවා පින්නක. ඒ සීලය ඉතිේ සංසිදීන තිබෙන හේතු වෙනවා. ඒ සීලයේ තිබෙන සියලු සංස්කාරයන් වල යථාර්ථය දැකලා කලකිරීම තිබෙන හේතු වෙන විශිෂ්ට සීලය හැටියට හඳුන්වනවා පින්නක මේ පරි අපරියන්ත සීලය හැටියට ඒක හඳුන්වනවා. සම්බේධයෙන් මෙන්න මේ ටික තමයි තියෙන්නේ. මේ සීලය ගැන බුදුහාමුදුරුව මේ කොටසේ ධර්ම කොටසේ හඳුන්වා දෙන්නේ. එතකොට දැන් අපි මේ ටික පිළිබඳව තවත් එකක් පුළුල්ව හිතන්න ධර්ම කොටසක ටිකක් කාරණා ටිකක් අපි සාකච්ඡා කරගෙන යමු කිව්වට. එතකොට මේ සීලය කියන එක කුමකටද අවශ්‍ය කියන එක අපි ඉන්නත් මෙතන ගන්න කියන්නේ මේ සීලය කුමකටද අවශ්‍ය. දෙයෙන් ගන්නවා නම් මෙන්න මේ. හිත ආරක්ෂා කරන්න. හිත ආරක්ෂා කරන්න තමයි මේක ගන්න. දැන් වත්තක වේවා රතක වේවා රතකට අමුදාවක් ඇවිත්. ඒ රටට හමුදාවක් අවශ්‍ය. ඒ රටේ තියෙන සම්පත් රටේ ඉන්න ජනතාව සුවසේ ඉන්න ආරක්ෂිතව සබා ගන්න තමයි මේ හමුදාව කියන්නේ අවශ්‍ය. එතකොට මේ හමුදාව හොඳට ශක්ති සම්පන්න වීසි බලවත් වීසි. මේ හමුදාව බලවත් වෙනකොට තමයි මේ රට ආරක්ෂා වෙන්නේ. ඒක නැත්තම් රට ඔබට ශක්ති සම්පන්න විශ්ව ධර්මක තමයි බලවත් විශ්ව ධර්මක තමයි මේ වත්ත ආරක්ෂා වෙන වත්ත භෝග ඒ වගේම වත්ත ඉන්න අය ඒ වගේම වත්ත නිවාස ආදී සියලු සම්පත් සියලු පුද්ගලයන් ආරක්ෂා වෙන්න හේතු වෙනවා. මේ දැක ඔබට ශක්තිමත් වෙන්න කරන්නේ. එතකොට මේ හිතේ තියෙන පින්නතේ ඉපාන ශ්‍රේෂ්ඨ ಗುಣධර්ම ඕල ප්‍රමාද. දැන් අපි අහලා තියෙනවා දෙපත්තා ඥාන බුදුහාමුදුරන්ට තිබ්බක්. බුදුහාමුදුරන්ට තිබ්බ ඥාන 72ක් තිබුණා කියලා. ඊළඟට පින්නතේ අපි අහලා තියෙනවා සරියුත්හාමුදුරන්ට බුදුහාමුදුරු ළඟට ඥානවන්තය සරියුත්. ඊළඟට පින්නතේ මුගලංහාමුදුරන්ට මේ උතුමල්ලගේ මේ ඥානයන් මතුවෙන්න මූලික වුණේ පින්නතුනේ මෙන්න මේ සීලය කියන එක. ඔබ සුවදහමන සුන්දරත්වය ඇති බල උපවා ගන්න ඕන නම් අපි කරන්න තියෙන්නේ මේ ගහට හොඳට ආරක්ෂාව කලකට. ආයි ගහට අවශ්‍ය දේ සප වෙනවා. ඒ ගහට ආරක්ෂාවයි අවශ්‍ය දේ සප යන්නේ. ආරක්ෂාව මොකද? ප්‍රමුඛින්ගේ ඒ වගේම අම්ලාදී ගැටි වලින් ඒ වගේම වෙනත් වෛද්‍ය සේවාවෙන් ඇතිවෙනා වූ බාධාවන් ශීර්යාදී නොවේ වලින් ඇතිවෙනා වූ බාධාවන් දිලිරාදී දේවල ඇතිවෙනා වූ බාධාවන් තුළ අර ගහ හොබට හැදිලා මල පිපෙන්නේ නැතේ. මේ බාධාවන් නතර කරනවා ඒක ආරක්ෂාව. ඒ වගේම ඒකට නියුත් දේවල් ටිකක් තියෙනවා පෝර ටික වගේ වතුර ඒ වගේම සිංහතර නිරෝධිය හා වාතය කියන මේ මූලිකාංග ටික ලස්සරට ඒක අපි සුප්පොන්න යන්නේ බලහත්කාරය. සුප්පොන්න එහෙම අවශ්‍ය නැහැ. ආරක්ෂාවයි මේ අවශ්‍ය දේවල් ටිකයි දෙනකොට ඒ ගහේ හොඳේ මල් සැසිලි හැදිලා ඒ මල් නිසිසිමට පිටෙන්න පටන් ගන්නවා. සුවඳ හමන්න පටන් ගන්නවා. ඒ වගේම සිංහතුනේ වර්ණවත් භාවයේ සපතයි. ඊළඟට අපේ හිත තුලත් මේ කියන උත්තරීතර ගුණධර්ම තියෙනවා. මේ උත්තරීතර ගුණධර්ම මතුවෙන්නේ සියලු ප්‍රධාන දේ තමයි සිංහතුනේ. සිංහලමයේ පැත්තේ. ඒකේදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කොටසක් තියෙනවා, ධර්ම කොටසක් තියෙනවා. මේ අපේ බුදුහාමුදුරුවෝ සඳහන් කරපු මුලින් සඳහන් කරපු අහලා දැනගෙන ජීවු කරගත යුතු ඥාන ටිකක් මේ සීල ටිකක් කියන අපි මෙතන නුවණින් සිතලා පළමුවෙන්ම එතනදී සඳහන් කරා අර්යන්ත පාරිශුද්ධ සීල දෙක අපර්යන්ත පාරිශුද්ධ සීල එන පරිපූර්ණ පාරිශුද්ධ සීලය. දැන් මේ පරියන්ත පාරිශුද්ධ සීලේ ලෝක තියෙනවා. පරියන්ත පාරිශුද්ධ සීලේ තියෙනවා. ඒ සීලය දස සීල, අට සීල, සාමනීර සීල මේවා ආරක්ෂා වෙනවා ලෝකේ යම් මට්ටමක. තාතිකක් දීමු කරගන්න ඕනේ. ඒවා අහලම තමයි මෙවලින් හිතලම තමයි ගන්න. තමයි ශික්ෂාපදවලට පමණක් සමහර විට සීලා වෙන්න පුළුවන්. ඒකට අපරියන්ත පාරිශුද්ධ සීලයක් තියෙන වෙන්න පුළුවන්. සලාවක් නැති මේ සීමාවක් නැති ශික්ෂා පද කියලා මේ සීලයක් තියෙන්න පුළුවන් කියලා. ඊටත් වඩා තව ටිකක් ඉදිරියට අපි ජීවත් කරගන්න පුළුවන් වෙන්න පුළුවන් නම් තමයි මොන මේ සෝනියනි කල්යාණ ප්‍රතිඥා තුළ තියෙන මේ සීලය පරිපූර්ණ පාරිශුද්ධ සීලය තමයි දිනු කරගන්න ඕන කින්නතුනේ. තව ටිකක් ඉදිරියට අපි හැමෝම යන්න පුළුවන් කොහොමද කියලා අපි හිතනවා. මෙන්න මේක හරියම වැදගත් මේ ස්ථානය. මේ ස්ථානේ වැදගත් කියන්නේ බුදු දේශකානන් වහන්සේගේ චරිත කතාවේ නොයෙක් සංගල නොයෙක් ආකාරයෙන් මේ පිළිබඳව වටිනා ධර්ම කාරණා සඳහන් කරලා තියෙනවා. දැන් මේ කල්යාණ පුදුජනය කියන කෙනා මේ ජීවිතය ගැන හිතන්නේ නැහැ. ඒක තනකට දේශපාණන් වහන්සේ මෙන්න මෙහෙම හිතනවා. ඒ තමයි තුන්වෙනි මේ රජමාලිගාවේ පුරෝහිත හැටියට කටයුතු කරගෙන යන උපදේශක. උපදේශක හැටියට කටයුතු කරගෙන යන මේ බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා දැන් මේ තීර්ථ දේශා හැමතැනම යනවා. ඒ වගේම රජුරෝ හරියට පෑගි දෝග දෙනවා, සමහර විට සම්මාන පවා දෙනවා රජුරු. හැබැයි තමයි මේ රජුරේ මෙවැනි සැලකිල්ලක් මට කරන්නේ මේ මගේ දැනුමටද එහෙම නැත්නම් මගේ සීලයටද කියලා පරීක්ෂා කරලා බලන්න ඕන කියලා මේ බෝසතාණන් වහන්සේ දිනක් රත් සංකාති හදන සම්මාල හදන රංකරුවගේ ගෙදරින් රංකාති ටිකක් පාටියක් ප්‍රකට වෙනවා. ඉතින් මේ පුරෝහිතන කියලා නිහඬ වෙනවා මේ රංකරුව. මොකක්වත් කරන්නේ. දෙවනි දවසේ දීන්සත්ගේ සිද්ධුතුන් රංකාති දෙකක් ප්‍රකට කරනවා. ප්‍රකටන ආභාම එදත් කල්පනා කරනවා මේ රටේ පිළිගත්තුන කීර්ති සංස්කාර ඉන්න කෙනෙක් දෙවනි දවසේ ප්‍රකටන කරගලා ආභාම දෙහත වෙනවා. දෙවනි දවසේ රංකාති අහුරක් ප්‍රකටන කරගලා ප්‍රකටන ආභාම ධනෙන් එක්ක කියලා අල්ලගෙන රජු ළඟට ගිහින් බාරගෙන ස්වාමීන් මෙන්න මේ හොරා දැන් දවස් තුනක් ප්‍රකටන කරා ඔබගේ මේ පුරෝහිත කියන කෙනා මහාම හොරේ එයාට දඬුවම් දෙන්නේ. දඬුවම් දෙන්නේ කියලා ගහම් තියෙනුනේ මෙයා මොකද කරන්නේ? යා කියනවා මම හොරෙක් නෙවෙයි. මම හොරෙක් නෙවෙයි. මම නිවැරදි කෙනෙක්. ඒ කොහොමද ඔබ නිවැරදි කෙනෙක් වෙන්නේ කියලා කියනවා. ස්වාමීන් මම මේ පරික්ෂණයක් කළේ. ඔබ මට කීර්ති ප්‍රසංසා දෙන්නේ, සාන්න මාන්න දෙන්නේ, සැලබෝග දෙන්නේ, ඒ වගේම රටේ මිනිස්සු මා ගැන කතා කරන්නේ. මගේ මේ දැනුමටද කියලා බැලුවා. බලාපොරොත්තු මේ දැනුමට නෙවෙයි කතා කරන්නේ. දැනුම කියන එක වැදගත් එකක් නෙවෙයි. ඒක කිසි වටිනාකමක් නැහැ. ඒක අවශ්‍යයි. ඊට වඩා වටිනා දෙයක් තියෙනවා. ඒ වටිනා දේ තමයි සීලය. මේ මම කරපු දේ තුළින් මට හොරෙක් කියලා මගේ ජීවිතේ නැති වෙන්නයි මේ යන්නේ. ඉතින් මේ අතරේ මාලිගාවට අරන් එනකොට නයිස් අරගෙන මෙල්ල කරනවා. මේ නයිස් අරගෙන මෙල්ල කරන්නේ මෙල්ල කරනවා. ඊට මේ නයිස් අරගෙන නයි නැත වෙනවා. එක පුජ්‍යලයේ ප්‍රයා බෙල්ලේ අය පටලවා ගන්නවා, අතේ අය පටලවා ගන්නවා, අඟ පුරාම හරිනවා. ඉතින් මේ බෝධිසත්වයාම පින්නට ඔය නය අදස්ස කරගන්න උදේ ඔබට ජීවිතේ නැති කරන්න උඩ කියනවා. මේ නය කිරියක් කිත්මිලා ඉතරු ඔබලා වගේ ඕරුනේ සීලයෙන් කියලා. පිරිසන් සදාටත් සිල්වත් වෙනකොට අගයක් වෙනවා, සැලකිල්ලක් වෙනවා. එනම් සීලය නැති වෙනකොට මෙන්න මේ පුද්ගලයාට සිද්ධ වෙන දේ කියලා රජතුමාට කියනවා. මා සීලයට බලවත්, දැනුමට බලවත් කියන එකයි පරීක්ෂා කළේ. මට මේ සානතිරි සානාන්තර වලින් අවශ්‍යතාවයක් නැහැ. මම යන සැලෑවට කියලා සැලෑවට ගියා. භවනා කරන්න පටන් ගත්තා කිව්වට සැලෑවට ගිහින් භවනා කරලා බ්‍රහ්ම ලෝකෙට ගියා. එනම් එයා පින්නතුනේ බෝසතාණන් වහන්සේ මේ කල්යාණ කුසුජණයක් කියන කෙනා සම්මා දිට්ඨියෙන් දෙත් කෙනා. එයා ජීවිතය ගැන සලකා භවනා කළේ නැතිනම් මේ සීලය ආරක්ෂා කළේ නැහැ. එයා පින්වතුනේ ඥාතීන් උදෙසා ඥාති ලැබීමේ අරමුණෙන් එහෙම සීලය ආරක්ෂා කළේ නැහැ. ඒ වගේම එයා පින්වතුනේ කීර්ති ප්‍රසංසා ලබා ගැනීම අරමුණෙන් යෙදීමේ සීලය ආරක්ෂා කළේ නැහැ. එයා පින්වතුනේ අංග පත්‍යංග ආරක්ෂා කිරීමේ වෙනස්කම් මේ විශ්යාල මහත් බාලකාණිය සලාවට සීලයෙන්ම බලවත් කරගන්න පටන් ගත්තා. සීලයෙන් හිත බලවත් කරගන්න පටන් ගත්තා. එතකොට මේ සීලය කියන අපෙන්නදෙන කොටස් දැන් ඔය ඔය විදිහට කියවට ඒ සීලයට අන්තර්ගත වෙන චරණ කියලා බුදුහාමුදුරු විශ්වා විද්‍යා චරණ කියලා කියනවා. පින්වතුනි විද්‍යාව හා චරණ ප්‍රතිපදාව. ඒකට කාරණා 10ක් ඇතුළත්. 9 15ක් ඇතුළත් වෙනවා. මේක මේක චරණ ප්‍රතිපදාවයි කියන්නේ. සාතිනේස්ස සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය. භෝජනයේ අමන දැනගන්නා වූ සීල. ජාගරයාන වේග සීල. ඒ කියන්නේ සීල නිද්‍රේත ඉඳ දෙන්නේ නැතුව ඒක සමාධිගත කරමින් ඉතේ ඊර්ය වැඩි කරමින් කරන සීලෝපසත. ඊළඟට ශ්‍රද්ධාව, ඊළඟට කීර්තිය, ඊළඟට උත්සාහය, ඊළඟට බෞද්ධක භාවය සීල ආරක්ෂා කරගන්න සිහතුනේ. සීලයන් පිළිබඳව ගුණධර්ම පිළිබඳව එක පිළිබඳව සංස්කාර පිළිබඳව අනිත්‍යභාවයේ පිළිබඳව මේවා පිළිබඳව හොඳ අවබෝධයක් ඇති වෙන්න ඕන පිටතින්ද සම්ම මේ සීල ආරක්ෂා කරගන්න බෑ කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ඊට වීර්යය ඊට ස්ෘතිය අඩක තබා ගැනීම. අඩක තබා ගැනීම නැත්නම් සීලයක් ආරක්ෂා කරගන්න බෑ. ඊළඟට ප්‍රඥාව කියන එක නෙවෙයි මෙහෙම කරන්න පුළුවන්. ඊළඟ ප්‍රථම අධ්‍යාන, දෙති අධ්‍යාන, තෘතී අධ්‍යාන, චතුත් අධ්‍යාන. ඒකද ඕන අවශ්‍ය දෙන්නතුනි. කුජලේකට මේ සීලයක් ආරක්ෂා කරගන්න. සුත් උදාහරණයක් කියන්නම් දැන් මේ ඉන්ද්‍රිය සංවර සීලය ගැන කියන්නේ ඒ කියන්නේ පොඩි උදාහරණයක් තමයි. සඳහන් කරනවා මේ කල්යාණ කුසල ධනයා සම්බන්ධ වෙන පුතන් දෙන අවස්ථාවක් හැටියට මම මේ කියනවා. බෝසත්ත්වයේ සාර්ථක වෙනතුනේ මේ රත්තරන් රත්තරන් පොඩරෙක් හැටියට හිටියා මහා ධන කලාවතුල. ඒ ඉන්නකොට රටේ රජුරන්ගේ රජ දිසකට දීනයක් වෙනවා මේ රත්තරන් මොනරගෙන. ඒ රත්තරන් මොනරගෙන දීන දෙනකොට උදේ අවදිලා මෙයා කෑම කන්නේ නැතිව ඉඳන්නේ නැතිව හරි දෙකෙන් ඉන්නවා. රජුරු අහන මොකද කියලා. ස්වාමීනි මං රත්තරන් මොනරෙත් දැක්කා. රටේ යකෝම හරි වෙන හීනෙන් මම දැක්කා. ඒගමන රජුරු තොරතුරු හොයා බලන යාගේ රාජපුරුෂයෝ දාන සොල බලනකොට දැනගන්න ලැබෙනවා මේ කැලෑවේ දඩුවේ මේ යන පුද්ගලයෙක්ගේ සතරම් මොහරෙක් ඉන්න බොහෝ නෑත කැලෑවේ ධන කැලෑවේ. ඊට පස්සේ මෙයාට නියෝග කරනවා මෙයා අල්ලලා දෙන්න කියලා. ඉතින් මේ රත්තරන් මොනර උදේින්ම නැගිටලා හිරු දිහා බලන හිරුගේ ගුණය ප්‍රකාශ කරමින් ගාථාවක් කියලා ඉවර වෙලා තමයි එයා ගෙදර හොයන්න යන්නේ. ඒක කිසිම විදිහකින් මෙයාව අල්ල ගන්න බැහැ. ඒ ගාථාව කියන්නේ. ඉරු ජන කියන්නේ මේ ගාථාව. ඉතින් මෙයාව එහෙම අල්ල ගන්න බැරුව අර පුජ්‍යලයක් කලාවේ මරණයට පත් වෙන විකවත් මරණ දෙතෙන්න මේ මොනවද දැක ගන්න බැරි. ඒගමන මෙහෙම නාට පස්සේ රජුරන් හරිම තරහයි. රජුරේ සත්‍යරූප දෙන රත්තරන් සත්‍යරූප රත්තරන් මොනර මොනර අල්ලාගෙන ආහාරයට ගන්න පුද්ගලයා එයාගේ මස් ආහාරයට ගන්න පුද්ගලයා අජරාමර වෙනවා කියලා. ඒගමන මේ රජුරේ මරණයට පත් වෙනවා. ඊළඟ රජුරේ ඇවිල්ලා මේක කියලා බලනකොට මේ මොළදාගේ මස් ආහාරයට ගත් අජරාමර වෙනවා. එයත් සිරස යෙදලා අර තරව අල්ල ගන්න බව මාරම අල්ල ගන්නට ඒ ගමන අල්ල ගන්න බැරුව රජුරියක් මැරෙනවා. ගිය අයත් මරණයත් පත් හේතු අර ගාථාව කියනවා. සීලෙන් හොඳට සංවර වෙලා ඉන්නවා. ඉන්ද්‍රිය සංවර සීලේ හොඳට හදාගෙන ඒ ගමන පින්වතුනි ඊළඟට මෙයා ඊළඟ රජුරුවත් අල්ලගන්න යනවා. මෙයා අල්ලගන්න ඊළඟ රජුරුවත් උත්සාහ කරනවා බැරි වෙනවා. ඔහොම හත්වෙනි රජුරුවත් වෙන කටේ. හත්වෙනි රජුරුව මෙයාව අල්ලගන්න සාය යොදනවා. දැන් හය දෙනෙක්ම මැරිලා ගියා. දැන් හත්වෙනිය කල්පනා කරන මක්කනයක් කියනවා. මොනරිය පුහුණු කරා. ඒ මොනරිය පුහුණු කරලා ඒ මොනරිය ඒ ළඟට හැරගෙන ගිහිල්ලා අරයා ගුහාවෙන් එළියට ඇවිල්ලා ඉරුදිහා බලලා ගාථාව කියන්නේ ලැහැක් වෙනකොටම මොනරියට සංඥාවක් දෙන්න කෑ ගහන්න ඒ සංඥාව දෙනකොටම යා ඒ හඳට ඇදෙනවා හිත. විද්‍යා පුදුමකම කරගන්න. කරපුවාම ධාතා වේදක්ෂයන් බැරේන අර මොනරියට අහු වෙනවා. එතන මේ බලක් දාලා තියෙන ජලෙන් අල්ලගෙන ඇවිල්ලා රජුගෙන් පාස්සේ. රජුගෙන් මේ මොනර මරාන්ලාස්සෙන්ද මොනර අහනවා. මොකද මරාන්ලාස්සිමාව. එතකොට කියනවා මොනර එන්න මෙහෙම රත්තරන් සත්‍යයේට ඉවලා තියෙනවා මෙන්න මේ කණේක. ඔබ අල්ලගෙන කන කෙනාට අද අතන කෙනාව අදරාමර බවට පත් වෙනවා. දැන් නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒගමන මේ මොනර කියන මම පෙර භවයක මේ රටේ මේ ලෝකෙටම ශක්තිද රජ හැටියට ඉඳලා මම දානි දීලා බොහෝ කාලයක් තාපසවරුත් මේ තාපසවරුන්ගේ මම ඇහුවා මේ දානිට වඩා අවුරුදු 5000ක් මම දාන දුන්නා. අපේ බඩක හැටියට මම මේ කියන්න තියෙන ප්‍රජාතක සුදුසුයි. ඔහු කලකට පෙර බලපියක. ඒ වෙලාවේ මම එතන තාපස කෙනෙක්ගෙන් අහුවා මීට වඩා ආනිසංසදායක පින්කමක් තියනවාද කියලා අහනකොට කිව්වා ඔව් ඒට වඩා ගොඩක් ආනිසංසදායකයි. සීලයක පිළිපලා සීල ආරක්ෂා කරගන්න. ඒගොල්ලෝ මම අනකලා ලෝකයේ ඉන්න සියලුම දෙනාට පංච සීල ආරක්ෂා කරගන්න. ඕවට අසසින් සමාදන් වෙන්න කියලා. ඒකේ තිනේ හැටියට මම මරණයට පත්ලා මිනිසු සිය ලෝකෙ ගියා. ඒ සීල ආරක්ෂා කිරීම කළා. මම සක්‍රියා වෙලා බොහෝ ආර්ගාන සක්කා. ඒ සක්‍රියාත් නේදලා මගේ පෙර ඈත පාප කර්මයකට මම පිළිසම් ලෝකයට ආවා. මගේ අර සිංහල මනුෂ්‍ය ලෝකෙ ඉන්නකොට සීල ආරක්ෂා කරගෙන සිනතයි මම මේ රන්වන් පාදට ඇවිල්ලා කියලා. ඒ සංස්කාරවල විපාකයක් සීල සංස්කාරයේ විපාකයක් තමයි ලැබෙන්නේ. මේ සංස්කාරේ ඉවර වෙනවා. මගේ මේ සංස්කාර බුද්ධියල බ්‍රහ්ම ලෝකෙද. බුද්ධියලට ගොඩාක් ඉවරයි. දැන් මේ ඉතිරිලා ඉතාව ගියා. මගේ මේ දෙතිස්කන පවගත්තාස කාලා ඔබ කොහොමද අදරාපරය මගේ පුණ්‍ය ශක්තියකට ආපු මේ සංස්කාර විපාකයක් නෙමෙයි මම මරණයට පත් වෙනවා නම් ඔබ මුනරින්නේ කෙසේද කියලා කියන්නක කාරණයට පත් වෙනවා ඔබ මේක එක්තරා රජකෙනෙක්ගේ මේ රජුරියක් දෙනකට වෙච්ච ආශාවක ප්‍රතිඵලයක් කියලා පොරොත්තු දැනගෙන ඒ විස්තර හදන හදන යනකොට පරික්ෂා කරන යනකොට තේරෙනවා මේක මේ ඔබට මේ තරණය නිදෙන්න ඕන නම් ඔබත් සීල ආරක්ෂා කරගන්න ධර්මයේ යෙදෙන්න මේ අනිත්‍යත්වයේ ධර්මයේ යෙදවන්න කියලා කියනවා. මෙතනදී මේ උනේ මොකද්ද මේ ඉන්ද්‍රිය සංවර සීලය නැතුව කිව්ල. ඉන්ද්‍රිය සංවර සීලය නැතුව ගියා කියලා කිව්වේ හනට වහාමාර හඳ යනකොට පින්නතු ඒ හඳට ලෙල් වුණා සන්නහාවෙන් ගෙල්ලුණා ඒක ඒ සන්නහාවෙන් ගෙල්ලෙනකොට මෝහය නිසායි ඒ සන්නහව හැදුනේ සන්නහව හා මෝහය දෙක ක්‍රියාත්මක වෙනකොට දෘෂ්ටිය වැඩ කරන්නේ එතකොට මෙන්න අනතුරකට වැටෙන ඉන්ද්‍රිය සංවල සීලය අවස්ථා කිව්වා එනම් මේ ක්‍රියාපු සීල වර්ග 15 ඒ තරත් කරන ධර්ම ජීවිත කරන ධර්ම 15 කෙනෙක් ළඟ ජීවෙන්න වෙන කෙනෙකුට මේ බුදුහාමුදුරේ විරතින් සඳහන් කළ මේ ඥානය දින ඥානය ඉදිරි හිතලා දින ජීවිත සීලය අර කියන 15 වෙනි දින ජීවිත මේ 15 වෙනි දින ජීවිත බෝධිසත්ව හැටියට ওই විදිහට ජීවිත පරිත්‍යාගයේ කැපවිල ජීවිත කරගත්තු ධර්මයක් තමයි තුන්වෙනි මේ සීලය කියන්නේ. ඒක ආරක්ෂා කළේ තුන්වෙනි ජීවිතවලේ ඔබකටද. ඒක ජීවිතවලේ තුන්වෙනි මේ හිතේ ඕන මතයක් නැයි කියන්නේ. ඒක සීලේ පතිස්සාය නරෝ පතන් යන කියලා කියනවා. සත්‍යං සංඥාන්ත භාවය. ඒක හොද දෙකින් නිදහස් වෙන්න ඕන නම් බන්ධන වලින් නිදෙන්න ඕන නම් සංයෝජන වලින් නිදෙන්න ඕන නම් ඕක ධර්ම යෝග ධර්ම වලින් නිදෙන්න ඕන නම් සුද්ධක ක්ලේශයන් වලින් නිදෙන්න ඕන නම් අරුෂයන්ගෙන් නිදෙන්න ඕන නම් සමන්ත ඒවාගෙන් නිදෙන්න මේ සංස්කාර වල ඇත්ත දකින්න ඕන ප්‍රත්‍යයන් වල ඇත්ත දකින්න ඕන හේතුන් වල ඇත්ත දකින්න ඕන මෙන්න මේවා ඇත්ත දකින්න කියන්නේ නිකම්ම නිකන්නේ නියමිතුනේ සීලයක පිළිපදනකොට සීතලා භයනා ක්‍රමයෙන් ක්‍රගෙන යනකොට සිද්ධක මේ සීලය පිළිපදනකොට මේ හිතට අපිරිසිදු දෙයක් තියෙනවා පිරිසිදු මඩ නැති මඩ තියෙන මඩ ඇති වතුරේ තියෙනතුනේ මුතු මරේ තියෙන්නේ නැහැ ලස්සන ගොළු දෙන්නේ තියෙන්නේ නැහැ මුතු දෙල්ලෝ ඒ වගේම තියෙනතුනේ වැලි ගල් ආදී තේන්නේ නැහැ මාළුවේ තේන්නේ නැහැ ඒ වගේ හේතුව අර අතිරිසිදු භාවය නිසා ඒ වගේම තියෙනතුනේ පිරිසිදු වතුරේ වල් අර ලස්සන මුතු ගොළු දෙන්නේ මුතු මැණි ඒ වගේම තියෙනතුනේ පබළු ආදී ඒ වගේම මාළුවේ වැලි කැට ඒවා දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ අතුරු සිදුවන සිරිසුදු භාවයේ සිට පත්‍රගත් සහම පින්වතුනි. මේ සිරිසුදු භාවයට පත්‍රගත් පත්‍රගත් පින්වතුනි සීලය හදවත ආරක්ෂා විචකරණක බලවත් වෙනවා. අර බෝධිසත්ත්ව ජීවිත පරිත්‍යාගයෙන් තරංගේ සීල ආරක්ෂා කලාවදි. මේ ජාතක කතාවල කියන අපි හිතන්නේ ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරන සීලය. අර කුකුලෙක් දෙනවා මරලා විරක් රජුරිය කියන හිත පොය දින. මේ හිත පොය දිනේ හැමෝම රැස්වෙන්න ඕනේ මේ සභාවට, mantri සභාවට. බෝධිසත්වයේ කියන මට නම් එක කීපද. හේතුව මම සිල් ගන්න ඕන පොය දානි වාරේ. ඊට පස්සේ කියන පැමිණෙන නැති සත්‍යයට මරණ දඬුවම දෙනවා. කියලා මට කොහොමවත් කරන්න බෑ රජුට. මේක මම කවදාවත් කරන්නේ නැහැ මගේ ජීවිතේ නැති වෙනස්. මම සීලය ආරක්ෂා කරනවා. සීලය රකින්න. ඒ ගමන තියෙනතුනේ. සාසනයට මේ සුජලයන්ව මරණ තැනක් තියෙන දෙල්ල ගසා දාලා එහෙම නැත්නම් මුල කියන. ඉතින් අරගෙන ගිහිල්ලා දෙන්න කියනවා මේ කුසලව. දීලා නියෝ දෙතරන්න කියන අන්තිම මොහොතේ දක්වන කීයේ කියලා බලන්න. ඒකම ස්වභාවයෙන් තියෙනවා. අන්තිම මොහොතේ කියන කුකුලට නුඹ ජීවිතේ රැකගෙන සුවසේ ඉන්න නුඹ වෙනුවෙන් මම දෙල තියනවා කියලා දෙල තියනවා සපන්න කියලා. ඒක තමයි ජීවිතේ වෙනුවෙන් සිල් රැකගෙනත් ඉන්නත්. තමන්ගේ අංගයන් වෙනුවෙන් සිල් රැකගෙන තමන්ගේලා සීතික සංසාර වෙනින් සිරගැක්කින තමන්ගේ පින්වතුනි ඥාතීන් වෙනින් සීල ආරක්ෂා කළේ නැහැ ඒ මොකක් ඒවත් කළේ නැහැ සංග්‍රහයේ කියන උත්තරුනේ මම ඔබේ පරීක්ෂා කරන්නයි කියලා ඔබේ සීලය අවංක සීලයක් ධර්මයන් ධර්මයට එකඟ සීලයක්ද ඒකට එකඟ සීලයක්ද යොත් සහගත සීලයක්ද දෘෂ්ටියෙන් හා සංහාවේ පිරිච්ච නැති සීලයක්. නිවනට පාරවන සීලයක්. සතර දෙකින් නිදහස් වෙන්න හේතු වෙන යථා භූත ඥානයට හේතු වෙන සීලයක් කියලා මතක කරගන්න. සුණහන්සේ පින්වතුනේ සායිච්ඡ පුද්ගලයේ කිරිසින්නේ සෝවාන් මාර්ග සෝවාන් ඵල සකුද්දාගාම මාර්ග සකුසන්නේ හත් දෙනාට අයිති වෙන කෙනෙක් නෙවෙයි මෙයා කල්යාණ ප්‍රතිඥානේ එතෙන් කල්යහ පුදු ජනයක් කියන කෙනා තුනට ජීවිත වෙන හිතක් නැතිව ඒ වගේම ශරීරය ගැන හිතන්න කිය ආරක්ෂා කරනවා සීලය පිටට. අන්න ඒ තනත්තා තමයි කිව්වොත් හැබෑවට මේ සීලය ආරක්ෂා කරගන්න ඉරියට යන. බුද්ධහතු මහත්කම යන ආරක්ෂා කරන සීල වෙන ආරක්ෂා වෙන්න කියලා අමුතුන් දෙයක් නැහැ පිටතින් සක්ෂණ කාරණේ. ඒ කියන්නේ ඒ සීලේ කුල පිටතින් එතන ස්වාභාවිකවම කෙලෙස් නැති නිසා ස්වාභාවිකව එතන සීල ආරක්ෂා වෙනවා පිටතින්. එතන ප්‍රතිසස්සද්දී පාරිශුද්ධ සීලය හැදුවත් හම්බුනවයි පිටතින්. ඒ කියන්නේ කෙලෙස් වලින් පොරවෙච්ච එතන සීලය කෙලෙස් වෙනකොට තමයි සීල් දිගන්නේ ස්වාභාවික වෙන නිරායාසයෙන් අපේ සීලය ආරක්ෂා වෙනවා. ඉතින් කල්යාණ මේ ඒ වගේම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් අනාගාමි කියන අයගේ ඒ වගේම අරහත් මාර්ග කියන අයගේ කෘෂ්ණා දෘෂ්ටි දෙකට දෘෂ්ණවරු වෙලා ප්‍රසංග කිසිම විදිහට සීලය සීලෙන්නේ නැති කටේ සයිතනක් සීලය ආරක්ෂාවයි. අර කල්යාණ මිතුත් ජනයාගේ තමයි සීලය නිවරදු වෙන ආරක්ෂාවෙන් ජීවිත පරිත්‍යාග කරලා ඒ වගේම ශරීර අංග පරිත්‍යාග කරලා ශරීරය පරිත්‍යාග කරලා ආරක්ෂා කරනවා. මෙන්න මේ විදිහට පින්වතුනේ අපි අවංක ප්‍රතිපත්තියක ගමන් කරනවා නම් මේ බෝසතාණන් වහන්සේගේ ජීවිත කතාව මූලික කරගෙන අපට ගොඩාක් ධාති ආදර්ශයක ඉදිරිපත් කරගන්න පුළුවන්. EW අධිකාරතුමා එකවරයිලු සංස්කෘල් අරගෙන තියෙනේ අරගන්නකොටම හිතවල මේක කීකියා ජප කර කර මන්ත්‍රයක් වගේ කීකියා ඉන්න සීලයක් නෙවෙයි මේක. මේක රැකී ඉන්න සීලක් කියලා එදා සිට ආරක්ෂා කරගන්න. ඒ ශාස්ත්‍රාලයට මෙතුමා ගමන් කරනකොට කොහොමද දෙන්නේ? ඒ ශාස්ත්‍රාලයට ගමන් කරනකොට පින්වතුනි මෙතුමා කාරිකේ යනකොට හරිරයලක් හදලක් පාරක් හරහා ගිහිල්ලා කියන. මෙතුමා පින්වතුනේ කාරක පැත්තකින් නතර කරලා එතනින්දලා පයින් ගිහිල්ලා. එදා යනකොට සාසනෙට යනකොට මේම වෙලාවට වඩා ප්‍රමාද වෙලා. ඉතින් මෙතුමා මොකද කරලා තියෙන්නේ? දඩේවත් දීලා තිබුණ හැම කෙනෙකුටම විනාඩි 5කට වඩා ප්‍රමාද වුණා. සියඹලා වහය පිළිදෙන කිසි ඉතල. ඉතින් මෙතුමා අමදා සිත්තේ සියඹලා වහය පිළිදෙන ඉඳලා තමයි කිව්ලා. දෙරදයක් එකගෙන ඉඳලා ගිහිල්ලා එයාට බාර ආරෙන්නේ ආදර්ශයෙන් තියෙනවා කියන්නේ වචනෙන් විතරක් නෙවෙයි සිතපතින් සම්මලක් නෙවෙයි ඒකවා දෙවියන් සමලක් නෙවෙයි මේ වස්තලේ තියෙනවා ප්‍රායෝගිකව ඒකවාගේ කාර්යක විවාද කාලේ හරියට ලියනවා මේක කටවදාලාගේ කාර්යකේ තියෙන කතල ඒ කල තිබුණේ ඒ කාර්යවලට යන්න පුළුවන් අස්සකින් මසකට පස්සේ සේවක යන පාසලට යන කාර්යික ගන්න ලහකෙන්න මේක ගන්නවා. බලන්නට කතාව. එහෙම කාර්යක තිබුණා එදා සිට සයක් සය භාගයක් කල්ලාතු සංඥා පාසලේ. අර සත්තුන්ට කටවිටක ලොකු වෙලා යන සම්පත. දෙන්න පින්වතුනේ ලාභ අපේක්ෂාවෙන් සීල ආරක්ෂා නොකර සිටු. අදටත් මේ ලෝකයේ උදඳු උත්සමයේ ලෝකයේට ආවිස්සත්. ඒ කිසිම දෙයක් අපේක්ෂාවෙන් සීල ආරක්ෂා කරලා නැහැ. ඒ එකම අරමුණකින් මේ දෘෂ්ටික කඩලා මේ සන්නහවල් ඉවත දාගෙන මේ සසර දුකින් නිදහස් වෙන්න ඕනෑම මාර්ගය මෛත්‍රිය කරුණාව ජීවු වෙන විදිහට මෝහය ඉවත් කළා ප්‍රඥාව ජීවු වෙන විදිහට සංස්කාරයන් දහීමේ සංස්කාරයන් වල යථා ස්වභාවය ඒ කියන්නේ මේ ඇති වෙන සංස්කාරයන් දෙවි දෙවි යන සංස්කාරයන් ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දකින්නා වූ රූප සංස්කාරවල ඒ වගේම නාම සංස්කාරවල අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දකින්නා වූ අරමුණ දිනු කර ගැනීම හැබැයි අරමුණ දිනු කර ගැනීම ඒ විතරක් නෙවෙයි සියලු සත්‍යයේ යහපත සුඛය නිවීම සුභ සිද්ධිය අරමුණ කරගෙන ආරක්ෂා කරපු සීලයක් සිතනවා කියන්නේ. ඉතින් බුදුහාමුදුරනේ නෙවෙයි කියන්නේ යන්නන්නේ ඥානය පදනම් කරගත්ත ඥානයෙන් පිටලා ජීවු කරගත්ත සිසු සීලයක් කියන එකයි ගන්න. ඒක අපේ හැම දෙනාම මේ බුදුහාමුදුරේ ගන්නද. මේ වැඩ පිළිවෙත කිසිම දෙයක් අපේක්ෂාවක් නැතුව ජීවු කරගන්නා වූ සීලය මෙතන කියන පරියන්ත සීලය ජීවු කරගන්න ඕනෙ අපරියන්ත සීලය පරියන්තනේ අපරියන්ත සීලය ජීවු කරගන්න මහන්සියට. සිතින් අත්දෙන හැම දිනම ලෝකේ පුරා ඉන්න මේ සීල තුනෙන්ට මේ ධර්ම දේශනාවට අහංසන් දිරීමෙන් ඇති කරගන්නා වූ අවබෝධය තමා තුළ සයිසික වීර්යය ඇති කරගන්න. තමා සීලය ආරක්ෂා කරනවා නම් අර ඉහළ පහළ තියාපු අපේක්ෂාවන් සදනම් කරගෙන සීමා සහිත සීලයක් ගන්න ආරක්ෂා කරන්නේ. අන්නේ සීලය ඉක්මවාගේ සීලයක් දුරු කර ගැනීමට මේ පින්වතුන්ට විශේෂයෙන් සයිසික වීර්යය ඒ වගේම සයිසික වීර්යය ඒ වගේම ඡන්දය ඇති කර ගැනීමට මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන ශක්තිය ධෛර්යය හැම දිනකටම ලැබීවා ලැබීවා කියලා ප්‍රාර්ථනා කරනවා. අසේගම සංඝහත මම පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුවා. සම්මත අපි සීලය ගැන කියනකොට අංග අතකින් සමන්නාගත සීලයක් කියලා කියනවා. අකණ්ඩ, අච්චුද්ධ, අසබල, අසල්මාස, දෙවිස්ස, විස්සත්, අපරාමස, සමාධි සංගතිය කියලා. සම්මත දැන් ඔයාට අමතරව ඔබ වහන්සේ කියපු දේ ඔක ඇතුළත් වෙනවද කියලා හිතනවා. මේ කල්යාණ පුත්ජනයා ජීවිතයේ දෙවෙනි කොටස කළ සීලය කලමනින් සලකනවා. සාමාන්‍යයෙන් ඒකත් ඔය අංග වල තියෙනවා කියලා පොඩ්ඩක් දැනගන්න තමයි ඉතරම් කරන්නේ. ඔව් මේ මේ කියපු අට අර අර කල්යාණ පුත්ජනයා ළඟ පොල්දුනා. ඒක සැකයක් නෑ. කල්‍යාණ සුදුස්සනා ළඟ ඒක පවතිනවා. යම් විදිහකින් කැඩුනොත් විදිහට එයා නෝමින් මෙහෙය කරලා සා නැවත සකස් වෙන්න පටන් ගන්නවා. එයා ඒක ප්‍රමාද වෙන්න හේතු එයා දකිනවා ඒක සම්මා දිට්ඨියෙන් යුතු වෙන්න පුද්ගලයා නිසා. කැඩුනොත් විදිහට ඒක නැවත වහ සකස් කරගන්න. ඒක සකස් කර ගැනීම හැකියාව ඇති නෝන එතනදී ඔහුට තේරෙනවා. සංකරය ප්‍රමාදවත් කියලා. මේ සම්මත බෝපී දැන් කල්යාණ මිතුරු මිතුරියන්ට ආරාධනා කරනවා වැඩිමහල් සාමිනාන්තයෙන් දැනගත්ත එක විස්තර කරලා තියෙත් කොටස් තියෙනවා නම් ඉදිරිපත් වෙන කියලා පෙරවන් සරණයි. පෙරවන් සරණයි සාමිනාන්ත බොහොම සිං මාතන් ඉපත් අත් කරුණු වහන්සේ අත් ඉදිරිපත් කළා. සාමිනාන්ත විශේෂම වහන්සේ දැන් අත් උපදේශක වගේ නැත්නම් යෝජනාවක් කරලා අපරියන්ත සීලය දිනු කරගන්න කියලා. මෙතනදී අපරියන්ත සීලය හැටියට විශේෂයෙන්ම සඳහන් කරන්නේ ප්‍රසම්පදා සීලය නිසා ඒක නිහියන්ත කොයිතරම් දුරට අදාළ වෙනවද කියන එක පොඩ්ඩක් පැහැදිලි කළ දෙන්න සමහරවිට අපි කොහොමද ඒක ඊළඟට මේක දිනු කරන්නේ කියන අදහසින් අපේ කර්ම ටිකක් ඉදිරියට ගෙන ගන්න පුළුවන් තමයි. මේ අපරියන්ත සීලය කියන එක මේකේ වැඩි විස්තර සඳහන් කරලා තිබුණා. ඒක සඳහන් වෙනවා කින්නතේ ඒක මේ දිහයටත් දිනු කරගන්න පුළුවන්, සෛද්ධාටත් දිනු කරගන්න පුළුවන්, දෙදෙනාටම දිනු කරගන්න පුළුවන්. දැරිකමක් නෑ මේ ඒවා බල බල සකස් කරගන්න. ඒකදී සඳහන් වෙනවා ওই දන්නේ සම්පදා සීලයේදී කින්නතේ සඳහන් වෙනවා අපි පුංචි උදාහරණ දෙක තුනක් වගේ ගන්නක සෞතව බාලා අපන්න බෑ, කලිනසා දාන වල ගන්න බෑ, එකගෙන කෑම කන්න බෑ, ඊළඟට මේ දෙවි ඇති වෙන විදිහට හත් පුරවගෙන කෑම කන්න බෑ, කෑම කතා කරන්න බෑ. ඔය විදිහේ උපසම්පදා සීලය තුළ මේ අන්තර්ගත වෙන බොහෝ කොටස් තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් අපි මනස් කියලා කිය සමාජ හදන්නවද කියන්නේ අපිට දැන් ඉන්න ඕවා ජීවිතේ දිනු කරගන්න පුළුවන් දැන් ඔය මම ඔය ජීවිතයේ කාරණා ගන්න කාරණා හැටියට මම හැඳින්නේ ඊළඟට ඒ වගේ තියෙනවා පින්වතුනි සාමාන්‍යයෙන් ගැහෙන කෙනෙක් පිළිම කෙනෙක් නම් තනියම තමන්ගේ බිරිඳ ස්වාමියා හැර තනිය කතා කරද්දී එකට ඉඳගෙන ඉන්නද දැන් ඒ වගේ සින්නකේ එහෙම වීම කියලා ඒක උපසම්පදා කියලාත් නෑ මම හිතන්නේ පොල් වල විශාල ප්‍රශ්නකින් හේතු වෙනවාද ඒක කටයුතු කරන්න පටන් ගත්තොත් එහෙම එතකොට පුද්ගලයා කතාක හිතන්න පුළුවන් අපි ගැන හරාජ නරක තනියද ඒ වැරද්දක් නැති වුණාට අහිතකර දේවල් සමාජගත වෙන්න පුළුවන් අන්න අර පුද්ගලයා අන්න අතන එහෙම කතා කරමින් හිටියා. එන්න ඒ විදිහට අසවල් ගෑනු කෙනායි පාසවල් කීන කෙනායි කතා කරමින් හිටියා කියලා එන්න ඒ විදිහින් නරක ප්‍රමේය යනවා. ඒ යන අරක ප්‍රමේය යනකොට පින්නතන ඒකකට මානසික වශයෙන් අපිට කීඩනයක් ඇති වෙනවා. අපේ හිත දූෂණයට ලක් වෙනවා. ඊළඟට අපි වරද්දක් නොකරියොත් සමාජයෙන් අපි ගැන එන්නේ මේ වැරදි ප්‍රමේය තමයි අපේ ජීවිතේ. අන්න එහෙම ඒ බුදුහාමුදුරේ ගන්නන පරාජික පත්‍ති කරත් ඔබ කියලා කොටස් කීයක් තියෙනවා. ඒක පරාජික කියපුවාම බතුන් මරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධනය කිරීම, රහත් කෙනෙකුගේ රඟපෑම කියන එක. ඒක හෝම ඉෂ සම්පදා ශීලයේ හැදෙන ප්‍රධානම කාරණා දෙක. අනිත් ඒවා හැදෙවත් හදන්නේ. ඒක දැන් තියෙනකොට ඒක කාටත් හොඳ නෑනේ. ඒක සම්බදා වුණා මුදිරියන්නම කියලා නෑ සාමරේරහා මුදිරියක් අස්සේ නෑ ඒක ගිරියටත් නෑ ඒක මේ අටකින් සමාදන් වෙච්ච කෙනාටත් නෑ කාටවත්මනේ හතර මොකිනුත් ඒක පෞසත්කාරක කරන්න හේතුව සමාජයේ තරංගය හපවත්මට හොඳ නෑ මම සමාජික බඩුව කාර්ක පරිවිතිය අපි හතරෙන්න හේතුව නෑ පින්නත ඒ සෑම කක්කක ඊළඟට ඒවා හැදීම තුළ සංස්කාර පිළිගෙනවා සතර විලක් විපාක සකස් වෙනවා කියන්නේ නිරේගාමී වෙන්න හේතුනා සංසාරයේ දකින්න ඕනේ සතර දෙකින් දකින්න ඕනේ මේ දුවන කිහිෙන්න බාධා වෙනවා නිරේත වියත් පස්සේ අපිට හොර දෙහි කරගන්නට ඒලගම පිරිසන් ලෝකෙට ප්‍රේත ලෝකෙට යක්ෂ ලෝකෙට ගියාම අපිට හොර දෙහි කරගන්න මේ මේ පැත්ත දෙහි කරගන්න බෑ ඒක සංසත් කරගන්න බෑ ඒ වගේ තියෙනකම සිතේ සෝයන ඒලගේම සිංහතුනේ යථාභූත ඥානෙ ඇති වෙන්න හේතුවෙන් සංස්කාර කලකිරව ගන්න හේතුවෙන් සංස්කාර පිළිබඳ එකකටවත් දරුවක් නැහැ. එහෙන් බලාපුවහම අපිට අපේ ජීවිතේ ගිහි කියලා නෑ. අපිට ඔන්නේ ඒ හැම එකක්ම ආරක්ෂා කරගන්න පුළුවන්. ඒකට බාධාවත් නැහැ කියලා මේ සූත්‍රයේ විස්තර කරන කන සඳහන් කරනවා කියන්නේ. හෙලිදරව්වක් කරන්න ඇත්ත කියන්න පුළුවන්කම ලැබෙනවා. හෙලිදරව්ව කරන්නම ඔව් මං අතින් මෙන්න මේ වැරද්ද සිද්ධ වුණා. ඒක මම බාර ගන්නවා කියලා කියන අපේ හිතේ ඒ වැරද්ද මං අතින් සිද්ධ වුණා. මේ ඉදිරියට ඒ වැරද්ද සිද්ධ වෙන්නේ නැහැ කියලා සමාව අරගෙන පුනරුවන් වාසනා කරලා නැවත ඒ ශික්ෂාපදේ පිළිපදා සිටිනවා. ගිහි ඔබට ඒක මේ කෙලෙස් ඉදිරි කියන්න අවශ්‍ය නැහැ. සමන්ත විශ්වාසයි කල්යාණ මිත්‍රේ කියලා හිතන කෙනෙකුට තමන්ගේ චරිතය ආරක්ෂා කරන කෙනෙකුට එහෙම ප්‍රකාශ කරාට කමක් නැහැ. නමුත් ඉතින් එහෙම උදවිය මේ උසාම අඩු සිද්ධක. කල්ලාමට ඇවිල්ලා නම් එහෙම සමහර එහෙම කියලා තේරෙනවා. මම ඉතින් ඒ සංගලදී කියලා මේ මන්දක් කියවට කමක් නැහැ. නමුත් මන්දක් කියන්නේ තේ නැතිවත් ප්‍රශ්නකුත් නැහැ. මොකද ඒක වැඩක් නැහැ. එයා මෙතන ඉඳලා මේ ප්‍රතිපත්තිය පටන් ගන්නවා. මේ ණයටකදී වෙන ළමයෙකුට මං කියවා ඒක එයාට වෙච්ච ඒ වැරදීමක් මේකේ තියෙනවා අපිට වෙනවා. මන්සෝ ඒක එයා සිසු කෙනෙකුට කියන්න ඕන. ඔයාලා මිත්‍රයෙක්ට කියන්න අවශ්‍ය නැහැ. ඔයාගේ ඉවරක් කාටවත් කියන්න ඕන. ඒක මිත්‍රයෝ හැමතැනම ඒක කියලා ඉවරලා ඔයාගේ හරිතේ සාර්ථක කරගන්න ඒක පාඩුවද. මෙතනට ඔයා නිවැරදිව හිතන්න පටන් ගන්න. ඒ නිවැරදිව හිතලා ධර්මානුකූලව වැඩ කරන්නේ. ඉතින් අපිට වන්දනා කරලා සමාව ගන්න හොඳම තැන තමයි සුදුරුවන්. සුදුරුවන් තරම් මේ ලෝකේ වෙන උත්සමයක් නැන්නේ බ්‍රහ්ම ළඟත් කෙලස් කියලා. දෙවිවරු ළඟත් කෙලස් කියලා. බුදුහාමුදුරු උගන්වන්නේ නැහැ මේ ගජග්ග සූත්‍රේ. බයක් සැකයක් සැකයක් ආවොත් මහත් සිල්පච්චට සමාව කියන එක කියනවා මුලින්ම. එහෙම නැත්නම් සිල්පත් කරන්නේ ධර්ම රත්නය, එහෙම නැත්නම් සංඝ රත්නය. ඔය දෙවිවරු කියන අය ළඟ කෙලස් කියලා පලාදේන කියලා කියනවා. බුදු වෙන වෙලාවේ කියන ග්‍රහණය පලාදීව දෙවිවරු පලාදීවනේ මේ මායාව එනකොට. ඉතින් ඒක අපිට හොඳම තැන තමයි කියනවා. සුදුරම් පිළිබඳ හොඳ මන අවබෝධයක් තියෙන නිසා ඒ වන්දනා කරලා මේ ඉදිරියට මම මේක සිද්ධ නොවේවා සිද්ධ නොවීම පිළිබඳ මට සායිසික වීර්ය සායිසික ඡන්දය නුවණ පහළ වේවා කියලා අදිස්ථානයක් කරගෙන තමයි අභ්‍යන්තරයේ සංවේදනාවක් ඇති කරගන්න කටයුතු කරා. ඊළඟට තියෙනකම එහෙම වැරද්දක් වෙනවා කියනකොට ඒ වැරද්ද පිළිබඳව හිතන්න එපා ඉදිරියට. ඒක දැන් අතීතයි අතීත සංස්කාරය ඒක දැන් ඉවර වුණා. ඒක අනිත්‍ය දෙකයි අනාත්මයි කියලා සම්පූර්ණ මහක දාන. බුදුහාමර උගන්වනවා තියෙනකම තමන් අතින් සිද්ධ වෙන බරපතල මාසිකල කර්ම හතරක් තියෙනවානේ. ඒක පහක් තියෙනවානේ. බාදරීම කියාමරීම ඔහම පහක් තියෙනවා. මේ පහට අමතරව තමන්ට අනිවාර්යයෙන්ම දුක කැම වෙන සිද්ධියක් තියෙනවා. ඒ තමයි පුංචි වැරද්ද ගැන වුණත් නැවත නැවත හිතලා පසුතැවෙනවා නම් අන්න ඒකෙන් තමන්ට සංස්කාරයක තියෙනවා. මනෝ ධර්මයක කියලා අපායට ගිහින් බොහෝ කල් දුක් වෙන එක හේතුවක් කියලා කියනවා. ඒ නිසා ඒක සම්පූර්ණ අතීතයේ ඇතුළත් අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒකට ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ඒකට අයිති. ඒකේ සඳහන් වෙනවා පිටත. එතකොට අන්න එහෙම හිතන්න හිතන්න පින්නතර අර කර්මයේ තියෙන බලය ශක්තිය දෙවිලා යනවා. කලපින්න. කාම වේ විදිහට හිතන්න පුරුදුනේ. එතකොට අර විදිහට හුවන් ඉදිරියේ මේ ගිහිල්ලා සබාව අරගෙන මේ ඉදිරියට එන්නේ නැහැ කියලා අදිස්ථාන කරගෙන ඒ පිළිබඳ මෙහෙම නොකර එකන් සුදු පටන් ගන්නවා. ඔබ ප්‍රතිපත්ති අදිස්ථානයේ සිටනක්. සෞතන ප්‍රමාණවත්. සෞතන ප්‍රමාණකින් සායන. කල්‍යාණ මිත්‍රීනි තවත් ප්‍රශ්න වලින් සම්බන්ධ වෙන්න පුළුවන් නම් අවස්ථාව විවෘතව ආරාධනා කරනවා. අසන්ත මහත්මයා ඔබතුමාට තියෙනවද දෙයක් වැඩිපුර දෙයක් විස්තර දැනගන්න? මහත්මිය මේ කෙනෙකුට ඔකට අපි සීල පිළිබඳ කතා කරපු එකට සාකච්ඡා කරන්න පුළුවන් සාකච්ඡා කරන්න කිව්වොත් කියන ප්‍රශ්න හිතෙන්න නේද? තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරද්දී එමයි ගෞරවණීය සේන මහත්මයා ඔබතුමාට සාකච්ඡාවෙන් සම්බන්ධ වෙන්න පුළුවන් ඇති කියලා හිතනවා. සිරුරයි උසමන සීදී ආරම්භනලක සීදී කරන්නේ මේ චිත්ත ආරක්ෂා කිරීම කියන එක. ඒකට මේක කොහොමද වෙන්නේ කියන එක දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා. සාමාන්‍ය සීදවලදී චිත්ත ආරක්ෂා වෙනවා කියන එක ලෝභ දේශ මොහ නැති වෙන එක තමයි මම හිතන්නේ මේ චිත්ත ආරක්ෂා වීම කියන්නේ. ලොකු ලොකු ඒවා නම් දැන් සතෙක් මරණයකට හේතු විශයක් ඇති වෙනවා. සතෙක් මරන්න දැන් හොරකම් කරන්න රෝගයක් ඇති වෙනවා. ඒ ලොකු ලොකු ඒවාට නම් හිතා ගන්න පුළුවන්. මොකද භාෂිතේ තිබුණේ සුදු ඒවා කියන්නේ සාරු මාරල කන්නේ ඉන්ටර්නෙට් වල ඒ විදිහට ඒ ෆයිනන්ස් කිරිටි අන්න ඒ විදිහට සී බේකින් කොහොමද මේ සිත ආරක්ෂා වෙන්නේ කියලා පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න පුළුවන් නම් බොහොමද ඉතරවත්. සිතේ නැත් හරි හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඕන සින්හත්යය ආපුවෙකට මහත්මයා මේ සිත ආරක්ෂා වෙන්න සිතේ නොවන දිනු වෙන්න දැන් ඔක්කේ ගන්න පුළුවන් අපිට එක පැත්තකින් කලු මර මර කන්නේයි කියලා බැලුවොත් එහෙම එක පැත්තකින් රස කර කර සම්බෙහිතලා කුස්සාව දිනු වෙන ආකාරයෙන් එහෙම කලු මරන්නත් පුළුවන් එකක්. ඒක නැත්තම් අනිත් පැත්තෙන් පුරුද්දට එහෙම කෙරෙන්න පුළුවන්. ඒ පුරුද්දට කෙරුණත් ඒ කන ස්වභාවයෙන් සංහාව දිනුනා එක අනිත් එක තමයි සිහිය නැතුව යන. එතකොට ප්‍රඥාව දිනු වීම පිළිබඳ අපි දන්නවා ප්‍රඥාවට අනිවාර්ය අංගයක් තමයි මේ සිහිය කියන්නේ. සිහිය නැතුව ප්‍රඥාව එන්නේ නැහැ. ඒ වගේම ප්‍රඥාවට අනිවාර්ය අංගයක් තමයි මහත්මයා සමාධිය කියන්නේ. දැන් එතකොට මේ ප්‍රඥාව දිනු වෙන්නේ එහෙම නැත්නම් සංස්කාරවල ඇතිවීම හා නැතිවීම. මොනවද මේ සංස්කාරවල කියන එකත් අපි ඒක පොඩ්ඩක් ගන්නකොට සංස්කාර මේ විවිධයි. දැන් සංස්කාර විවිධයි කියලා කියවපුවාම දැන් අපි කියනකෝ සංස්කාර වර්ග ගොඩක් තියෙනවා. එහෙකනම් රූප සංස්කාර විතරක් කොච්චර වර්ගයක් කියලා බලන්න. කර්මයෙන් හැදෙන රූප සංස්කාර කියනවා. කර්මජ රූප කියලා අපි හඳුන්වනවා. චිත්තයෙන් හැදෙන රූප සංස්කාර කියනවා. චිත්තජ රූප කලාප කියලා කියනවා. රූප කලාප. ඊළඟට ඍතුයෙන් හැදෙන රූප සංස්කාර කියනවා. රූප කලාප කියලා. ඊළඟට ආහාරයෙන් හැදෙන රූප කලාප කියනවා. දැන් අපිට ඔහොම නුවණින් ඔය ඡාණ්ඩ හැටියට රූප කාණ්ඩේ සමනස් ඔය රූප කලාප තේන්නේ නැනේ. අජ්ජත් හැටියට දැන් ඇහිලා තියෙනවා අජ්ජත්. ඊළඟට අපි රූප කලාප හැටියට බහිද්ද බලන්න තියෙනවා. ඒ කියන්නේ අධ්‍යාත්ම කියන එකට ගොදුරු වෙන රූපය බාහිර රූපය ඒත් රූප කලාප. දැන් ඔය රූප කලාප වෙන වෙනම අඳුරා ගන්නා වූ නුවණ අවශ්‍යයි. ඒකත් මහත්ය. ඒකට ඒ රූප කලාපයක ආයුෂ කොයි තරම් කාලයක්ද කියන එක ඊළඟට අපි සටහන් කරන්න ඕනේ. චිත්තක්ෂණ 17 එතන තමයි විද්‍යාවේ ඥානය කියන එක දිවි වෙන්නේ. භංග ඥානය කියන එක දිවි වෙන්නේ. ඔබහත්ය. එතකොට මේ සිහියත් එක්ක සිහියයි නුවණයි මේ එකට එකතු වෙන්නේ නැහැ. මේක කුප්පයාත්මක වෙන සමාධිය එන්නේ. මේක ඇති වෙන වීර්යය එන්නේ. එතකොට ශ්‍රද්ධාව එන්නේ. ශ්‍රද්ධාව නැතිනම් මොකක්වත් කරන්නේ මහන්සි වෙන්නේ නැහැ. මහත්ය. ඊළඟට මේ හිතේ නාම ධර්මයන් එකතු වෙන සංස්කාර. ඒ නාම ධර්මයන් අපට පෙර නාම ධර්මයන් මේ ජීවිතේ විපාක හැටියට දෙනවා. මේ දැන් ඊළඟට නාම ධර්මයන් හරහා ඇති වෙනා වූ සංස්කාර නැවත මතු විපාක සඳහා අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. මේ සෑම දෙයක්ම සයිකාලික වශයෙන් අපි දකීමේ නුවණ ඇතුළත මේ සිහිය කියන එක පදනම් වෙනවා. ඒකෝද කුංචිම දේ පිළිබඳව පවා අපි අවධානය යොමු කිරීම තුළ සිහිය තමයි සාම ප්‍රබල ආකාරයෙන් ජීවෙන්නේ. ඒකයි මේ සූතන දේ ගැන පවා අවධානය යොමු කළ යුතුයි කියන එක පුසාමතුරෝ මේ පැත්තෙන් විශාල වශයෙන් දෙවන කාරණේ වටපිටාවේ යම් කෙනෙක් ඉන්නවා නම් මේ කෑම කන වෙලාවේ ඒ පුද්ගලයාට හිතේ අකමැත්තක් ඇති වෙනවා කලකිරීමක් හැදෙනවා. ඒ කියන්නේ ඔහු ගැන අපේ මෛත්‍රියක් නැහැ. ඔහුව වෙහෙසකට පත් කරගෙන පීඩාවට පත් කරන දුකට පත් කරන සමවේදයක් අපි අත්පත් කරලා තියෙනවා. ඒක අනුන් ගැන කලකිරීමක් නැති අනුන් ගැන මෛත්‍රියක් නැති අනුන් ගැන කරුණාවක් නැති සත්‍යයක් අපි ළඟ එදෙන ඇති වෙනවා. පාත්‍ය එතකොට අනුන්ට අනුන්ගේ යහපත සුඛය හැමතිම උදෙසා හටේදි කරන කෙනෙක් බවපත් වෙනවා. ඒ නිසා අපිට තියෙන සත්‍යයක් තියෙනවා. පාත්‍ය ඒකේ දෙආකාරකින් අපේ ජීවිතේ ජීවයක් ඇති වෙන හේතු වෙන අර සූතන දේපල නැන කියන ඒ සූතන දේපල ගැන පවා අවබෝධ කරගන්නවා. සේරුවන් සැරි සාමෝදින් ඔබහන්සේක පැහැදිලි කළා. එක අපට තේරෙනවා දැන් අපි ලොකුව ශික්ෂාපද පාඨයක් නැතුව අපේ තියෙන පොඩි පොඩි වැරදිත් පොඩි පොඩි මැනල් වගේවත් හොඳට කරගන්න ඕනේ. මේ මාර්ගය යනවා නම් කෙනෙක් බොහොම හොඳට තේරුම් තේරුවන් ගන්න. ගෞරවනීය සාමාජික මේ ඔබහන්සේ ඉස්තර කරනකොට මතක් වුණේ අර ඒ දවස්වල බ්‍රාහ්මණ මම හිතන්නේ අන්නේ තියෙත්ක කොටස් කෑම කාලා බොහොම ඉක්මෝස්තාව හැදින වැටලා ඉන්න ආදි වශයෙන් යම් යම් කතා අහලා තිනා කියන්නේ කෑම පිළිබඳව නොයෙකුත් විදිහට කියන අසෝබන විදිහට කෑම ගැනීම පිළිබඳව එහෙම අවස්ථා මතක් කරලා දෙන්න පුළුවන් සංඥාවක් අපිට. ඔව් ඒක සිද්ධියක් තමයි අර අපේ කවුද මේ අපෝක රජුගේ අපෝක අධිරාජ්‍යය මේ මිනිස්සු විනාශ කරලා ඒ රටවල් අල්ලගෙන ඊටාවෙන් ඉන්නකොට මේ ඒක සංසම් කරන්න මොකද්ද කරන්න කියලා මේ දානයක් දෙන්න යෝජනා කරනවා. ඉතින් ඒ වෙනකොට ඉතියා වැඩිපුරම මේ බ්‍රාහ්මණයෝ එක තමයි ඒ අය තමයි දාන එහෙම දීලා තියෙන්නේ. ඉතින් ඒ අය ගෙනල්ලා මේ දාන දෙනවා. ඉතින් ඒ අය කෑ ගහ රසයි සියා පමණේ ස්මෝ ආහාර පමණ ගන්න අපර ගන්නතු ඔබට කියන්න පාලා කෑ ගෝගා ආහාර ගන්නවා. ඉතින් මෙයා කල්පනා කරන අම්මෝනේ අය මේ මහ සත්තු වගේ හිත නිවනේ හිත තාදුකක් ඇවිස්සෙනවා. ඒගමන පොඩි හාමුදුරන උදුවහල ඉඳලා බලන්න ඉන්නකොට පොඩි හාමුදුරනම බොහෝම ආත්මය ගමන් කරනවා. ඒ පාරේ ගමන් කරනකොට ඒ පොඩි හාමුදුරන්ගේ නම මතක නැහැ, මහත්මයාට මතක නැහැ, ඒක මතක තියාගෙන කියක් පසුව ඉතින් සේවකේ පරිමා එමෙතිස්සෙත් උනේ. ඒ ගිහිල්ලා බලන්න මේ පොඩි හාමුදුරුවෝ අතර වෙච්ච දැනකින් මාව මල් ළඟට අත ගහගන්න. ඉතින් මේ පොඩි හාමුදුරු පස්සේ ගිහිල්ලා ගහක් වල අතර ගහක් පස්සේ ඊයගලා කියනවා අපේ රජතුමා ඔබ වහන්සේට වැඩින්න කියලා කියනවා. ඉතින් වඩම් මාගෙන ආවත් පස්සේ මේ රජතුමෝ බුදුනතෙක්ම කෙරපින් කියන කෙනෙක් බුදුනතෙක් යුද්ධ කෙරුවට සම්මහවට යුද්ධ කෙරුවට බුදුනතෙක් කියන පොඩි හාමුදුරන් පොඩි හාමුදුරන් මේ බෝහන්සට කැමති අපුණක් කරගෙන ඉඳගන්න. ඉතින් මේ පොඩි හාමුදුරු කල්පනා කරනවා රජුරුව ගැනම කෙලින්ම හිතනවා. මේ රජුරුව සතුන් මරලා තියෙනවා. අනුන්ගේ දේ පැහැර අරගෙන තියෙනවා. සතුන් මරලා කියන්නේ මිනිස්සු මරලා තියෙනවා. අනුන්ගේ දේ පැහැර අරගෙන තියෙනවා. ඔය විදිහට සාමයේ වර්ධය ඇතුළේ බොරු කියලා මත්තපා දැන් මේ ඔක්කොම කට වෙනවා. මෙයාගේ පොඩි වටිනාකමක් තියෙනවා. වටිනාකමක් නැහැ. ඉතින් මේ රජුරෝ වුණාට මෙයාට වටිනාකමක් නැහැ. ඉතින් දැන් අපි හිතලා බැලුවොත් එහෙම සිංහතුනේ අපි කුලය හොඳයි කියනවා, අපි පක්ෂය වටිනවා කියනවා, අපි ජාතිය වටිනවා කියලා කියනවා. අපි ආගම වටිනවා කියලා ඉතින් එහෙම මහ බෝධ සාගම ඉස්සරින් නේද. તો කොවා ගහගෙන හිටියද? તો සීලය බුදුරට පස්සේ ඔය එකක්වත් වටින්නේ නැහැ. මේ පුද්ගලයා හොරෙක් කියලා එක්කෝ එක්කෝ නිවි මරුයි කියලා එක්කෝ දූෂකේ කියලා එක්කෝ බොරු කියන්නේ කියලා තමයි අන්තිමට යන්නේ. මේ සීලේ මොන එකක්වත් නැහැ. මේ සීලය නැතිනම් මේ පුද්ගලයාට මොන බෝඩ් එකක් තිබ්බත් වැඩක්. ඉතින් අර පොඩි ආන්දර හිතලා මට තමයි මේ රාජාසනේ සිද්ධිදල රාජාසනේ ඉඳලා. ඒ ඉඳ ගන්නකොට රජුගෙන් සිදුවෙන කටපත් ඇති වෙනවා. ඉතින් මේ පොඩි ආමුදුර විස්තර කළා කියලා. ඉතින් එදාන් පස්සේ තමයි ඒ රජුරු මේ හිත නිමලා 84000ක් වේරියාර හදලා සංගමිත්තා මෙහෙණින් වහන්සේට එළියේ මහ වේදුව මහාන කරලා ඒ වගේම මිහිඳු මහරජාන් වහන්සේ මහාන කරලා ලංකාවට ඇරලා තේරවාදී සිවිසහ වේවලා ලෝකයේ සාතෝලක මේ ධර්මයේ ප්‍රචාර කරන අතිශෝල සේවාවක් සිදුකලේ පර සම්පත්තිච්ච අවස්ථාව දෙවිල්ල ඉවත් වෙන අවස්ථාව. එතකොට අර බ්‍රාහ්මණයෝ නිසා කිව්වයි කුමා පොඩි ආන්දරෝ නිසා හිතේකවත් ඒකත් තාත්තා. එතකොට අන්න ඒක මම හිතනවා ප්‍රමාණවත් ඔය ආශ්‍රය සර්වන් සර්ණේ ස්වාමීන් වහන්සේ සාමනීර ස්වාමීන් වහන්සේගේ නම නීකෝද ස්වාමීන් සාමනීර ස්වාමීන් වහන්සේ රහත් තුන ඒ පොඩි ආන්දෝලන මහාන වෙන තුල ඇති කලෙක සර්වන් සර්ණ බොහෝ අපි සර්වන් සර්ණ සාමහස් මේ පුදු පැහැදිලි කිමක් කරගන්න අවශ්‍ය ලක්ෂණ සාමහස් මත දැන් ස්වාමීන් වහන්සේ චිත්ත නිපාතේ සීමාන සම්මාත්‍ය දේශනාවලෝක සෝගත් කියලා මේ සෝතාපත්ත කෙනා පස්ති සෝතාපන්නෙක කෙනා අසින්න ශික්ෂාපත කැඩෙනවා කියන සමුත් මේ නිවේදාමී වෙන්නේ නැහැ. සුගත සම්මාත්‍ය දව ආරිකාක කියලිය සෝතාපත්ත අධ්‍යාත්ම ඒ සෝතාපත්ත අධ්‍යාත්ම කියන්නේ ඇයි? ඔබේ සෝනාසේ සීන සීලපත ප්‍රාමාසේ ගුරු නිසා කියලා මම එකෙම නැතිවගේ සිවිපදවලට ආවේශවත් සීදිකයන් නැහැ නේද කොහොමද කියන්නේ මේ සෝතාපට්ටි කෙනා අසින් සිවිපදක් කරේනා එහෙම සිදෙන කෙනා එහෙම කියලා හරිස්සන්න මගේ මතකයේ හැටියට නම් මහත්යා මගේ මතකයේ හැටියට ආර්ය ශාන්ත සීලය කියලා කියන්නේ පංච සීලය තමයි ආර්ය ශාන්ත සීලය කියන්නේ පංච සීලය තමයි සෝතාපට්ටි සෝතාපන්න පුද්ගලයාට පංචශීල නිකන්ව හැදෙන්නේ නැහැ. කියන්නේ සිහිය තොර වෙන්නේ නැහැ සෝතාපන්න පුද්ගලයා. මොකද සක්කාය දිට්ඨිය නැති නිසා. හැබැයි රාගය සතිකේ ප්‍රයත්නක වෙනවා එතන තියෙනවානේ. අනාගාමී වෙනසන් රාගය සා සතිකේ තියෙනවා. ඒක විවාහ වෙන්න පුළුවන්, දරුවන් හදන්න පුළුවන්. ඒකක බාධාවක් නැහැ. නමුත් පළවෙනි අංග තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාර්ථ කියන අයින් වෙනවා. ඒ අයින් වෙන නිසා එයාටින් මේ පංච සීලය හොකට ආරක්ෂා වෙනවා. පංච සීලය ආරක්ෂා වෙනවා මේ එයාටින් වැරදි සිද්ධ වෙන්නේ නැහැ මම ධර්ම කරමට එහෙම මම සුතරකෝ කතාවක අහලා නැහැ මගේ දැනුමේ අවබෝධය හැටියට. එකකට නැතිවෙන්නේ ඒක සම්බන්ධ බෑ ඔය අංගුත්තර නිකායේ සයාර තියෙනවනම් මම ඒක නැවත පරික්ෂණයට ලක් කරන්නම් මේ ඒ සූත්‍රයේ මතකයක් තියෙනවා ඔබතුමාට සීවට සමක් නෑ මට මොකද නැවත ඒක අධ්‍යයනයක් කරන්න පුළුවන් ඊළඟ වරදී ඒකට උත්තර දෙන්න ඒක කරන්න මම හිතන්නේ ප්‍රමාණවත් කියලා සමාවත් සම්බන්ධයෙන් නමුදන්න ස්වාමීන් වහන්සේ මම පිට අහල සිටින මේ කලින්ගේ ජීවිතය මම මතකෙට ගාවේ මොකක්ද කියන්නේ මමත් අයිතු දාන්න සම්මාද කෝටියක් කියන කෙනා කිව්වා අහල තියෙනක මම ස්වාමීන් වහන්සේ ගණන් ගන්න හිතන්නේ හොඳයි හොඳයි ජයන්ත මහත්මයාට පුළුවන් දැන්නේ පිළිබඳව යම ප්‍රයත්නකම් ජයන්ත මහත්මයා සමාජය මානසික මාතෘකාව හැටියට මෙහෙමයි නිරේගාමි නැත්නම් අපායගාමි අකුසල් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. ඒ වගේම අපි අර ලෝණඵල සූත්‍රයේ ගත්තොත් ඒකෙත් අපිට යම් කිසි විදිහකින් දෙයක් ගන්න පුළුවන් හදිසි වැරදීමකින් හරි වැරද්දක් සිද්ධ වුනොත් ඒක අර විශාල වාදිනේකට නැත්නම් ලොකු සමාජයකට වැඩි වෙන කටේ වගේ චිත්ත ධම්ම වේදනියව ඒකට ප්‍රතිඵල හම්බ වෙන විපාකය. නමුත් නිරයට යවන්න තරම් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි මතක. හරියටම මතක නැහැ මේ පංචශීලය කැඩෙනවද කියන එක ගැන කියන්න මට මතක නැහැ. ඒ කියන්නේ සෝතාපන්න පුද්ගලෙක්ගේ පංචශීලය කැඩෙනවද නැද්ද කියන එක ගැනද අපි මේ කතා කරන්නේ? යන්වත් ඒ වගේ එකක් තමයි මේ අපේ ගෞරවනීය ශ්‍රාවකයන්ට කියපු දේ සමග තමයි මගේ එකඟතාවයක් නම් තියෙන. මොකද ඒ සෝතපන්න චිත්තලිකෙන් පංචදෙල කැදෙන විදියක් නැහැ කියන අර්ථයෙන්. මේ අපි පොසාරචාවල කියලා තියෙන විදිහට. දැන් තමයි මේ ඔව්. හක තේින යම් කිසි දෙයකින් අතෙහියේ යෙදුනොත් යම් යම් දේවල් වෙන්න ඉඩ තියෙනවා කියලා හිතනවා. ඒ කියන්නේ මේකේ අන්දෝෂික තුනක් කියලා කියන්නේ නිශ්චිත භාවයක් නෑ නේද කියලා හිතනවා. ඒ විදිහට හිතුවොත් ඒ අවස්ථාවවලදී තමයි මම කියන්නේ අර ඒක කොහොම කියන්නේ අපලයි ගාමි නෙවෙයි ඒක මතුව ප්‍රතිසන්දිනේ ගන්න නෙවෙයි ඒක මේ ඉස්සලාම වේදනියව පස්සෙන් දරා කියලා වගේ හැංගීමක් තමයි තියෙන්නේ. සම්මාසි සමාජයකට යමක් එකතු කරන්නේ. ජයන්ත මහත්මයා අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ කියන පොඩක් සාකච්ඡා කරගෙන ජයන්ත මහත්මයා උතුමාට ප්‍රශ්න කිව්වා. සීලය සමුස්ථාන කරගෙන තියෙන්නේ කුසල සීලේ කුසල චිත්තේ සමුත්ථාන කරගෙන ඉන්නවා, ඒ වගේම අකුසල සීලේ අකුසල චිත්තේ සමුත්ථාන කරගෙන ඉන්නවා කියන එක ඉගෙන පොඩ්ඩක් ඔබතුමාට මතක් කරලා පුළන්ද? දරුවාට අකුසල සීලේ කිව්වේ මොකක්ද කියලා පොඩ්ඩක් මතක් කරන්න මට ඇත්තට මතක නැහැ ඒ පිළිබඳව. අපි ඔව් මම ඇත්තටම මේ ඒ සීල් එක අපි කවුරු ශානවාචලද යොමු කරපු සීලම ඥානයේ ඒ ඉරිමයි මේක තියෙන්නේ. ඇත්තටම සීලේ කුමක් සමුත්ථාන කොට ඇත්තේ දෙයක්, කුසල සීලේ කුසල චිත්තේ සමුත්ථාන කොට ඇත්තේ, අකුසල සීලේ අකුසල චිත්තේ සමුත්ථාන කොට ඇත්තේ, අව්‍යක්ෘත සීලේ අව්‍යක්ෘත චිත්තේ සමුත්ථාන කොට ඇත්තේ කියලා තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මම මේ අවධානය යොමු කරන්න බැරි. ගෞරවනීය ස්වාමීනි, අපි එතෙන්ට අද විස්තරුන්නේ නැහැ. මම හිතන ඔබ වහන්සේ පසු ගන්න කල්පනා කරගෙන ඉන්න කොටසක් වෙන්නේ නැති. ඔව් කොහොමද කියන්නේ මහත්මයා, මේක මොකද, මේක දිග සූත්‍ර, මේක අන්තිමට කියනවා මේ සූත්‍රයේ මේ හරි මේ මෙහෙම සකුබතුමා දීලා කාණ්ඩයට පමණයි කිය මම හිතුවේ ඒ කාණ්ඩයේ ප්‍රබාරමක් කියලා. මොකද මේකේ මේ අර සුරුකල යුතු සංඥා දහයක් මේකේ තියෙනවා. ඉතින් මේක ගැඹුරු වැඩි ඕනනම් ඒක පසුදවකට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ සුරුකල යුතු සංඥා කියන ඒවත් තියෙන නිසා මේ අකුසල සීලය කුසල සීලය අකුසල ධම්මා අනේ අකුසල ඒක සිංහලෙන් මං කියන්නම් අකුසලයේ අකුසලයේ මූලික කොට ඇත. කුසලයේ කුසලයේ මූලික කොට ඇත කියලා ඒ විදිහේ ප්‍රකාශයක් තියෙනවා. ඒක මගේ ඔළුවට හරියට එන්නේ නැහැ. නමුත් මට ඒක විස්තර කරන්න නම් ඒක අකුසල සිතක් පහළ වුණොත් අකුසල සංස්කාරමන දිවිදෙන්න ඊට පස්සේ විපාක විදින්ද වෙන්නේ අකුසල සංස්කාරම තමයි විපාකයේ හැටියට සකස් වෙලා තියෙන්නේ. ඒක කුසල සංස්කාරයක් කියන්නේ විපාකයේ හැටියට සකස් වෙන්නේ නැහැ. ඊළඟට කුසල සංස්කාරයක් අපි කුසල චිත්තයක් බිහි වුණොත් කුසල චිත්තයම සමග කුසල සංස්කාර තමයි සකස් වෙන්නේ. තමන්න කුසල විපාකයක් හැටියට නිදින්න තමයි ලැබෙන්නේ. ඒක අව්‍යාකෘත කියලා කියපුවාම මගේ මතක හැටියට ලෝභක් නෝන ද්වේෂක් නෝන අව්‍යාකෘත කියන එක නම් මේක මේ රහතන් වහන්සේලා ආදි උත්තමයන්ලට එන එකක් නයි වෙන ආයත එන්නේ නැහැ. කියන්නේ ලෝභක් නෝන කුසලෙත් නෝන අකුසලෙත් නෝන ඒක ක්‍රියාචිත් ධනෙට යටින චිත්තයක් හැටියටයි මගේ මතක හැටියට සමාර්ථයේ වැරදි කියන අත වැරදි කරා. මගේ මතක හැටියටයි මම කියන්නේ හරි මට බලන්න බැරි වුණ නිසා. එතකොට මේ ක්‍රියා හිතක් බවට පත් වෙනවා. ඒකේ අතුවල විපාකයක් නැත. එතකොට එතනින්ම ඒක ක්‍රියා හිතක් බවට පත් වෙනවා. ක්‍රියා හිතක් කියන්නේ හේතුව එතන මොනවාද ලෝභ දේශ මොහහත් අලෝභ දේශ මොහහත් කියන මූලික නැති නිසා නැත්නම් හේතුතික නැති නිසා ප්‍රත්‍යං කොතර එකතු වුණත් ප්‍රත්‍යංෙන් වැඩක් ප්‍රත්‍යං එකතු වෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැත්නම් හේතුතික නැති නිසා අඹ ඇටේ හෝ පුස්තකේ නැතිනම් වාතයේ නිර්වේදී ගලේ පස කොතර තිබුණත් ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේ අතන මේ එහෙම නැත්නම් අපේ කවුද අඟුලිමහල මහරහතන් වහන්සේට අකුසල සංස්කාරය එකතු වෙලා තිබුණා. මූලයන් ටික අයින් කරපු නිසා ඉදිරියේ විපාක දෙන්නත් ඒ වගේ පැවැත්මකුත් නැහැ. එතනින් පස්සේ රහත් වුණාට පස්සේ ඇතිවෙච්ච සිදුම හිතත් මතුවෙන සම්බන්ධතාවයක් ගොඩනගලා දෙන්නේ නැහැ. කොහොම විදිහට සංස්කාර දියුක් නැහැ. මොකද හේතුද? දෙකක් වෙන හේතු ඉවත් වෙලා තිබුණා. ඉතින් ඒ නිසා මේ ඔය කියන විදිහට අකුසල චිත්තය අකුසල ක්‍රියාවන් සිද්ධ කරලා කුසල ප්‍රතිඵලයක් දෙන්නේ නැහැ කොටස. කුසල චිත්තය කුසල ක්‍රියාව සිද්ධ කරලා අකුසල විපාකයක් දෙන්නේ නැහැ. ඒක තමයි මට හිතෙන්නේ ඔතන කියන අදහස. මා මහත්ය එතන බලාපොරොත්තුනේ ඒක වෙන්න පුළුවන්. එහෙමයි අපි හඳුනේ. ඒක ඔබවහන්සේ අපිට හොඳින් පැහැදිලි කළා. අපිට තව දුරටත් ඒක මෛතනී සාකච්ඡා ඉදිරිය ගන්න පුළුවන්. අනුසවානි මෛතනී. මොකද අර සීලය කිව්වන් පස්සේ චේතනා සීලත්, චෛතසික සීලත්, සංවර සීලත් ඒ වගේම අවිචේකම සීල කියලා හතර ආකාරයකට බෙදනවා කියලා කියන දෙන නිසා මෛතන් සයන්වාසල චේතනා සීල, චෛතසික සීල කිව්වන් පස්සේ මේ අතර මේ සිතේ සිතත් සම්බන්ධ, චෛතසික සම්බන්ධ පවත්න සීලයක් ගැන ඒකට ඒ සීලේ නිසා සංවර වීම ඔස්සේ ඇත්තේ සංවර සීල යෝසිකරිනව ක්‍රියාවන්ොස්සේ අවිතික්කම් සීල වගේ වගේ තියෙන නිසා මම හිතන්නේ මේ අකුසල චිත්තේ කුසල චිත්තේ සහ අව්‍යක්කුත සීල කියන එකත් අකුසල සීලේ කුසල සීල සහ අව්‍යක්කුත සීලේ කියන දෙත් මේ ඊවස්සම ගන්න පුළුවන් කියලා හිතනවා. ජයන්ත මහත්මයා මම හිතන්නේ ඔබතුමා යමුණ මේක අභිධර්මයේ පැත්තෙන් අපිට පොඩ්ඩක් බලන්න පුළුවන් ඇති නේද? ජයන්ත මහත්මයා කුසල සීත අකුසල සීත සහ මේ ක්‍රියා සීත වගේ දේවල් සම්බන්ධ කරගෙන දර්ශනාත් මාක්ෂණ මේ චේතනා සීල, චෛතසික සීල, සංවර සීල, අවිතික්කම සීල කියනකොට විශේෂයෙන්ම මේ චෛතසික සීල ගන්නකොට ගන්න යන මනෝ කර්ම වලට සම්බන්ධ වෙන කොටස. ඒ කියන්නේ අපිච්චා, සංජාති, ලෝභය, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය වගේ ඒ වගේම සංවර වෙන එක ඒක චෛතසික සීලයේ හැටියට කියලා හිතනවා. චේතනා සීල කියලා කිව්වහම මේ සාමගාතයෙන් වෙන්වීම ඒ වගේ ඒ ආකාරයෙන් ඒ කර්ම සකස් කරන කියන්නේ කායික වාචික කර්ම සකස් කරන චේතනාව කියලා. එතනම මේ සංවර කියනකොට අපි දන්නවා මේ ඉන්ද්‍රිය සංවර කියලා. අවිතික්කම කියලා කියන්නේ ඇත්තටම මේ කයයි වචනේ දෙකින් කරන වැරදි නවත්තන එක කියලා. ඒ කියන්නේ ඒකයි චේතනා සීලය අසවත් සංකේ සම්බන්ධයක් වගේ තියෙන බවත් තේරෙනවා. ඔබතුමා යා සමයන් යා ඔබතුමා මේ පොඩක් උපතක නෙමෙයි හිතනවා කියලා කියන දේ මම කියන්නේ නිකන් හිතලා කියන හිතලා කියන දේවල් නේද කියන්නේ දැන්. මොකද ගලවත් මාත්‍ය මේ චේතනා කර්ම චෛතසික කර්ම කියලා පොඩක් ටිකක් අපි අහලා තියෙනවා මේ ධර්ම දේශනා තුළදී. එහෙම චේතනා කර්ම කියනකොට ඔය ප්‍රාණගත සාධන කාමීච්ඡාචාරේ ඒ වගේ ඊට පස්සේ මේ සංසාවාද, අර්ථවාද, පිටුනා, පිටුනාවාච, සම්පප්පලාප වගේ දේවල් තමයි චේතනා කර්ම කියලා කියන්නේ. ඒක තමයි චෛතසික කර්ම කියලා කියනකොට අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන ටික තමයි මේ චෛතසික කර්ම කියන්නේ. එතකොට හේනුව තමයි මම හිතේ මේක චේතනා සීල, චෛතසික සීල කියනකොට ඒ ආකාරයෙන් ගන්න දෙයක් කියලා. ඉතින් මම මේ සාකච්ඡාවකටයි කියන්නේ නැත්නම් මේ දැනගෙන පොතකින් පරිගින් බලන්නේ කියන එක නෙවෙයි. නෑ සමහර එක මම එහෙම આવી සමායි මම ඒ විදිහට આવી පොතකින්ද කියලා. මොකද මේ පොයින්ට් මට මතකයි කවදා හෝ දවසක මම මේ කතා කරලා මම හිතන්නේ මමම මේ ඔක කිව්වා පොතක් බලාගෙන මට ඒක පොත බැලුවොත් කියන්න පුළුවන් ඔය චේතනා ආකාරයට සීලයන් හතර පැහැදිලි කරපු තැනක් තිබුණා. පුත් සයන්වාංශ කෙනෙක් ඒක බල්ලාත් මම ලබලා ඊගවට මත් නැවත කියන්නම් මේ කියන දේ පැහැදිලි කරන්න තිබුණා ඒක පොතේ හරියට. ඒ වගේම අකුසල සීලය කියන එකත් අපිට පොඩ්ඩක් පැහැදිලි කරගන්න මේ මට ඊට පස්සේ සාකච්ඡා කරද්දී හරි ඒක කොයි විදිහට කියලා. අකුසල සීලය කියන එකද? ඔව් ඒක කොයි විදිහටද කරන්නේ? ඒකද. නෑ අපි ඒකත් ඒකත් පොයල බලමු. නේ කවමනේ ගෞරවණ සයන්වංශයද අපිට හිතාමතාම අපි අර කණි යෝජනා කරපු කොටස විතරමයි ඒ සම්මේ අපිට කියලා දුන්නේ. ඉතින් කොටස ඉදිරියට තියාගෙන මොකද ඒ අපි සාකච්ඡා කරපු සීලේ මත මේ සීලමය ඥානයේ ඉතුරු කොටස උනාට අපිට ලබන සතියේදී අපි සාකච්ඡාවට ගමු. ඒකට අපි දැන් ගන්නවා කතා කරන්න මොනවද කියලා POC තොරතුරු හොයාගෙන තවදුරටත් දැනගෙන ඒක කතා කරන්න පුළුවන්. මොකද ගෞරවණ සයන්වංශ අපිට මතක් කරලා දුන්නා වගේ දැන් සේන මාත්මේ හොඳ ප්‍රශ්නයක් අහුවා. ඒකෙන් අපිට තවද ප්‍රතිස්මත් වුණා මේ අපි මේ ඇත්තටම අපි එදිනදා පැවැත්ම තුළ අවිකිනකාරී ගෞරව කිරීම තුළින් අපි රැකිය යුතු ආකාරයේ සීලයක් තියනවා නේද කියන දේ. ඉතින් මේ වගේ දේවල් ගොඩක් අපිට හදාගන්න තිබීදී අපි මේ සමහරට අදි සීලයන් ගැන කල්පනා කරනවා, සාකච්ඡා කරනවා. එනමුත් පටන් ගන්න ඕන තැන තැනින් පටන් ගන්න නැතුව කියලා. ඒ නිසා මම දැන් පිළිවෙලට යන ගමනක් හින්දා සයන්වස් අපිට අද මේ කොටස කරේ. අපිට පුළුවන් ඊගා සතියේදී ඒ කොටස දෙවෙනි වෙනවා හිතන්නේ. ජයන්ත මහත්මයා කොහොමද එකඟ වෙන්නේ අර වෙනක් පුදුලින්ට එහෙමද වෙනත් කෙනෙකුට ගෞරව කිරීම කියන දේ මේ සීලේ කොටසක් හැටියට කොහොමද දකින්නේ? ඒක ඇත්තටම මට හුඟක් වෙලාවට හිතෙන්නේ අර ආචාර ගෝචර කියනකොට ආචාර සම්පන්න වීම ආචාර ගෝචර ආචාර ගෝචරය කියන එකත් ඇත්තටම මේ මේ මාර්ගයේම කොටසක් නිසා මට හිතෙනවා ඒක ඒකත්තරද බලන්නේ කියලා. හොඳයි එහෙනම් ඒක තේරුම් ගමු මේ හොඳයි මම තවත් තැනකින් මේක පොඩ්ඩක් මතක් කරනවා මේ එකිනෙකා කෙරෙහි ගරුසරු ඇතුව වාසය කරන්න පුරුදු වීමෙන් තමයි මේ සම්පූර්ණම ගමනම පටන් ගන්නවා මේ කියලා පැහැදිලි කිරීම වල මම දැකලා තියෙනවා. ඒ කොහොමද මේ ගරුසරු ඇතුව වාසය කරන්න පුරුදු වෙන්නේ කොතනද මේ ඒක සිද්ධ වෙන්නේ නම් කල්යාණ මිත්‍ර ආශ්‍රයේ ඇසුරේදී කියලා. කල්යාණ මිත්‍ර ආශ්‍රයේ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් එයාට ශ්‍රද්ධාව, හිරියෝතප්, වීර්ය, ප්‍රඥාව කියන මේ ශේක බල පිරෙන්න පටන් ගන්න ඕනේ. නිසි ආකාර විදිහට නිෂ්කල්යාණ මිත්‍රය ඇසුරු කරනවා නම් ඒ කියන්නේ තමන් ඇත්තටම අපි කල්යාණ මිත්‍ර කියන වචනේ උනත් දැන් අපි අවතනම් පාවිච්චි කරනවානේ නිකන් ආවට ගියාද? එහෙම නැතුව තථාගතයන් වහන්සේ විසින් දේශනා කළා තීන ආකාරයේ කල්යාණ මිත්‍රෝන් ඇසුරක් නම් ඉන්නේ එයාට ශ්‍රද්ධාව, හිරියෝතප්, වීර්ය, ප්‍රඥාව කියන ශේක බල පිරෙන්න පටන් ගන්නවා. ඒ ශේක බල පිරෙන කෙනා තුල සීලය පිරෙන්න පටන් ගන්නවා හේතුඵල ධර්මයේ හැටියටම. එතකොට ඒ සීලය පරිපූර්ණ වෙන්න පටන් ගන්නවා. ඒ විදිහට සීලය පරිපූර්ණ වෙන්න තමයි යම් කිසි කෙනෙකුගේ සමාධියක් පරිපූර්ණ වෙනවා නම් සිදු වෙන්නේ. ඒ වගේම තමයි ඉතින් සමාධිය පරිපූර්ණ වෙන කෙනා තුල තමයි ප්‍රඥාවත් පිරෙන්නේ. ඒ මම හිතන්නේ අපි කාගෙත් බලාපොරොත්තු වෙච්ච ඌයේ ස්පූර්ණ සත්‍ය අවබෝධ වෙච්ච තියෙන මාර්ගය එකයි කියන එකයි. එහෙමනම් අපි මේ පටන් ගන්න ඕන තැන තමයි අපිට මේ මම හිතන්නේ අවධානය කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මිතුරන් කවුද කියලා නිවැරදිව දැනගෙන සමහර අවස්ථාවල කල්යාණ මිතුරන් කියලා අපි අද මේ අද දේශනාව තුළදී ගෞරවණීය ශ්‍රාවකයන් මතක් කරලා දුන්නාද මේ සීලයන් සීලය ගැන කියනකොටත් මේ ලාභ අපේක්ෂාවෙන් සීලේ. එහෙම නැත්නම් යසස් ප්‍රශංසා අපේක්ෂාවෙන් සීලේ. ආදි වශයෙන් දේවල්. ඉතින් ඒ වගේ ආවරණයකට මුවා වෙලා ඒ කියන්නේ සීලේ එහෙම නැත්නම් ඒ වගේ ආවරණයකට මුවා වෙලා ප්‍රශංසා යසස් කීර්ති නාම බලාපොරොත්තුව කල්යාණ මිත්‍රව හැටියට ඉදිරිපත් වෙන පිරිසුත් මේ යුගයේ නැතුව නොවේ. ඒ සමාජයට මේ මාවතේ හොයාගෙන යන අහිංසක පිරිස් ඒ අය වටා කොටු වෙනවා බොහෝ විට මේ හැබෑ ධර්මය අමතක වෙලා ගිහිල්ලා කියලා අපිට පේන්න දැකින්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා ඒවත් දැනගෙන නිසි කල්යාණ මිත්‍ර ඇසුරක් හොයාගෙන ඒකිනෙකා කෙරෙහි ගරුසර ඇතුව වාසය කිරීමෙන් තමයි මේක ආරම්භ වෙන්නේ කියලා අද ස්වාමීන් වහන්සේ දේශනා කරපු දේවල් වලින් අපිට තවත් විශ්වාස වුණා. ඉතින් මම ඒ කාරණාවත් එසේ ප්‍රකාශ කරමින් ගෞතම ස්වාමීන් වහන්සේට යොමු වෙන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පුළුවන් අපිට ඒ ගැන තවදුරටත් යමක් විශ්වාස කරලා දෙන්න. ඔය ඇත්ත වශයෙන්ම මේකේ මේ හරි මේ පැහැදිලිව ගන්න ඕනේ. දැන් මේ මෛත්‍රිය හා කරුණාව ගෞරව කිරීම සම්මා දිට්ඨිය එනකොට සම්මා සංකප්පයෙන් එන්නේ. එක්කන්න සංකප්ප අත්හැරිය යුතු කල්පනා තියෙනවා මාත්‍රය. ඒකට මේ අත්හැරිය යුතු කල්පනා තමයි ඔය අකමැත්ත කල කිරීම, ද්වේෂය අනිත් හිංසා වෙන විදිහට හිතීම, කටයුතු කිරීම, දැනගෙන හරි නොදැනගෙන හරි ඒ තේරෙන ඒ සියලුම දුබලතාවය මේ සම්පූර්ණ අයින් වෙන විදිහට හිතන්න පුරුදු කොහොම වෙනවද? හැම තිස්සෙම ඒ සිහිය මිහිලෙතෝ. ඊළඟට ඒකේ ඊළඟ පියවර තමයි මේ සම්මසංකප්ප අව්‍යාපාද සංකප්ප. මෛත්‍රියම තමයි ඇති වෙන්නේ. අවිහිංසා සංකප්ප. එතකොට මේ අවිහිංසා සංකප්ප කියන්නේ කරුණාව ඒ කියන්නේ හිංසාවක් නොවන විදිහට මුංචිගේ මතකයටවත් දැන් අර මං කියා ඊටත් දී අපි තාරම් කුමාර දැන් අපි එහෙමනම් ඔය මීයන්ට මේ අර මොනුන්දද කුදින්ද මොනතරම් කිරියද කරනවාද ඒක නම් මොන ලාභයට තියෙන ඉවෙන ආකාරයෙන් හටිතු කළොත් කාගෙන් නිඳා වෙනවා කියලාද නිඳා වෙන්නේ නැන්නේ මේ නිදියක් කරවත් වෙනවා ඒකට අවංකවම අනුසස්සා කියන චින්තනය අවංකවම ඇතුළත ක්‍රියාත්මක වෙච්ච නිසා එහෙම හටිතු වෙයි චේතනාව මුල් කරගෙන මේ කටයුත්ත සිදු කරනවා ඊළඟට වචන කතා කිරීම තමයි සිස්තම ඒ වචන කතා කිරීම අර ඇතුළත අරටක නිවරගෙනම කිසිම විදිහකට ඒ කියන සංකල්ප ටික ඇති වෙනවා නම් එළියට පනින්නේ නැහැ කිසිම විදිහකින් ඊළඟට ඇතුළත නැති නිසා ඇතුළත නැති නිසා එළියට එන්නේ නැහැ ඒක තමයි සිද්ධ වෙන්නේ එළියට එන්නේ නැහැ එතකොට විභාවිතර යන තිස්සන්නේ එළියට එන જાතිනේ નિවරදි කරගන්න කියන්නේ ඇතුළත ගන්න જાති කියන මොකක්වත් කියලා දැන් කටින් ආර්ථේ අපි හොයන જાති ඇතුළත ගන්නවා කියන දොලක් ගන්න එක වැරද්ද අරමුණේ කියලා සමහරවිට අපි අහනවා ඉතින් ඒක වඩා විභාවිතර අධීසලෝ සින්නදෝ ලෝකයට හානි වෙන විදිහට තමන්ගේ මනසට හානි වෙන විදිහට කටයුතු සිද්ධ වෙනේවා වහකට කරන්න ඒක තමයි සුභාවිතර උපදේශය ඊළඟට එහෙනම් ඒ පිළිවෙලේම තියෙන ඔක්කොම වාහිරින් කෙරෙන කටයුත්ත වැරදිද හරිද කියලා තීරණය කරන්න අධ්‍යයනයෙන් පළමුවෙන් සම්මාදිට්ඨියේ පද සම්මාදිට්ඨිය කියන පදනම තුලම තමයි සිද්ධ ඉතින් ඒ වැඩ පිළිවෙලේ අවශ්‍යල කියන්නේ හැම කිස්සෙම පිටත ගිරිහර වෙන්නේ නැහැ පිට නිදහස් වෙන විදිහටයි පිට සහනයටපත් වෙන විදිහටයි හැම කිස්සෙම කටයුතු කරනවා එතකොට ඒ සිත සහනයටපත් වෙනවා කියලා කියන්නේ කායික සිත සහනයටපත් වෙනවා තමන්ගේ සිත සහනයටපත් වෙනවා තමන්ගේ සිත සහනයෙන් පවතිනවා සමාධියේ පවතිනවා කියලා කියන්නේ සිහියෙන් පවතිනවා කියන්නේ සම්මා සති සම්මා සමාධි දෙකේ ඉන්නවා කියලා කියන්නේ අපි කවදාවත් මේක විරාස කරගන්න සූදානම් වෙන්නේ නැහැ ඇයි සමන්ත තියෙන සෝය විරාස කරගන්න අපි ලැහැත්තියි නේ ඒ විනාශ කරගන්න ලැහැත්තියක මේ අපිට මෛත්‍රිය අතිවිශේෂ ක්‍රියාත්මක කරනවා නම් මෛත්‍රියෙන් අපරාධ කරනවා කියලා ක්‍රමයක් කරන්නේ මෛත්‍රියෙන් දෝෂ පුපුරන්නද මෛත්‍රියෙන් නිසල් පුපුරන්නද මෛත්‍රියෙන් ආයුධ හදන්නද මෛත්‍රියෙන් ත්‍රස්තවාදීයන් මරනවා කියලා එහෙම ක්‍රියාවලියක් කරන්නේ නැහැ පිටත මේක වෙන්නේ නැහැ වෙන්නේ නැත්නම් අතල තියෙන මෛත්‍රිය පිටත ඔහුට සහනයක් තියෙනවා නිවීමක් තියෙනවා ඒක සංස්කෘතික ක්‍රියාවක් ඒකලා ඒකට තමන් බාධා පමුණුවන විදිහට කටයුතු කරපවත් කියලා කියන්නේ ඒ පුද්ගලයා හැමතිස්සෙම සිහිය නුවණ අදරස් කරගෙන තමයි වැඩ කරන්නේ ඒක අර කලුමරමර කනවා අහන්නේ ඒවා කියන්නේ ඔහුගේ සමාධියන ඔහුට සිතේ සහනයන ඔහුගේ සම්මා දිට්ඨියන ඔහුගේ ඔළුව ඇතුළත විකෘති මේ විකෘති දෙය තමයි අර එළියට එන්නේ පොඩි පොඩි ආකාරය. එතකොට සමාජයේ ගැන අපි හිතන්නේ නෑ අර සම්මා සංකප්ප කියන චින්තනෙට. ඒ නිසා අපි තුල ආන්න එක තමයි දීමු වෙන්නේ. සම්මා සංකප්ප කියන කොටසේ පැහැදිලිවම දීමු යුතුයි කියන එක. ඒක දුරු කරගන්න තමයි මහත්කමක් කියන්නේ. සතරන් සම්මාසන මහන්ස මේ විසුද්ධි මාර්ගයේ පුතේ යම් ආකාරයක කෙටි පැහැදිලි කිරීමක් තියෙනවා මේ කුසල සීල අකුසල සීල අව්‍යක්ත සීල කියන ගැන මම ඒක පොඩ්ඩක් සඳහන් කරන්නම් අපි ඒක අත්හැර කරපු නිසා එතන කියනවා සම්මාස මේ පටිසම්පදායෙහි වනාහි යම් හේකින් ලෝකේහි ඒ සත්‍යන්ගේ ස්වභාවයේද සීලය කියනු ලබන හේයින් යම් ස්වභාවයක් හේතුකොට මේතමේ සුඛ සීලයේ මේතමේ දුක්ඛ සීලයේ මේතමේ කලහ සීලයේ මේතමේ මන්දන සීලයේ දෙන හේයින් එම අර්ථයෙන් කුසල සීලය අකුසල සීලය අව්‍යාකෘත සීලයයි තුනකි මෙසේ කුසලාදී වශයෙන් තුන් ආකාරයේ වේයයි කියන ලදී. එහි අකුසල සීලය මෙම අර්ථයෙහි අභිප්‍රේත වූ සීලේ ලක්ෂණයන් අතර ඇති කිසිවක් හා සමග නොගැලපෙતી හැඟීමෙන් මෙහි ගෙනහැර නොදක්වන ලදී කියලා කියනවා. ඒ කියන්නේ කැටි හැඳින්වීමක් කියන්නේ අකුසල සීලය ගැන විස්තර කරලා නැහැ. ඒක නොගැලපෙ අපේ සාමාන්‍ය කතා කරන සීලයට නොගැලපෙන හින්දා ඒක විස්තර කරලා නැහැ කියන අර්ථය තමයි එතන කියලා හිතෙන්නේ. සර්වන් සම්මයි. හරි. යන්තමට ඒකේ මේ පිටවැදිය සරල වශයෙන් විශ්ලේෂණය කරගන්න පුළුවන්කම තියනවාද? ඔබතුමාට පොත ළඟ තියෙන්න පුළුවන්ද? නැත්නම් කවන්නේ පස්සේ පුළුවන්. අපි පස්සේ දවසක බලමු දවස් පොඩ්ඩක් ඒක වලන්නේ. ඒක තමයි. බෝම්පින් එක තියෙන බව ඉදපත් වෙන එක හොඳයි. හොඳයි කලින් ඉතින් අද ඇත්තට මේ සාකච්ඡාවයි මම ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් පසු කොටස සාකච්ඡාවක් ඇතුළතම තියෙනවා. ඒක මේ YouTube එකේම දාන්නේ නැහැ. ඒ නිසා අපි මේ සැහැල්ලුවේ කතා කරේ දේශනා පමණක් එඩිට් කළා තමයි ප්‍රචාරය කරමු. කල්‍යාණ මිත්‍රයන්ට තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. සර සම්මේ මාසෙ මම දැන් ක්‍රිකට් කතාවෙන් සම්බන්ධ වුණේ ගෞරවනීය සංඝාසේ තෝරන දුන්න විදියට උන්වහන්සේ අනිත් අයට කරදරයක් නැතුව ඉන්නේ කොහොමද කියන එක සම්මාදිට්ඨියට සම්බන්ධ කරලා කිව්වා. ඒකත් උනාදට ගෞරවනීය පුතක් තාපෝකෝ කියනවා. ඒකත් දැනට තීරුම් ගන්න තියෙන සංඝාස මේ හැම දෙයක් සිද්ධ වෙන සම්මාදිට්ඨියමයි අවශ්‍ය කියන එක. ඉතින් එතන තමයි පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න. ඔය වගේ තැනකට එනකොට අපි මෙතන මේ සම්මාදිට සම්මාදිටේ වැඩි යනවා ලෝකෝත්තර සම්මාදිටිය අවශ්‍යයි කියලා වැඩි තේරෙන මොකද මෙවැනිකත් ඇති වෙන්නේ මමත්වය පදනම් කරගෙනනේ කියලා එහෙම අදහසක් ආවා. ඔබ වහන්සේගෙන් ඒක ගැන පැහැදිලි කිරීමක් දැනගන්න කැමතියි. ඉතින් සර්ණයි. කොහොමද සත්‍යයෙන් විස්තර කරේ? දැන් අර අපි කරලා සාකච්ඡා කරා ඒ කිසිදු සීමා සහිත සීලයක් ආරක්ෂා කරනවා කියන එක. ඉතින් ඒකත් වටිනවා. ඔහුගේ අකුසල් සිද්ධ නොවි සීමා සහිතව හරි ඒ කටයුතු සිද්ධ කර ගැනීම ලෞකික ජීවිතයට ඒක වටිනවා. ඔය කියන තත්ත්වයට අත වශයෙන්ම මේ ලෝකෝත්තර සිත් තමයි පහළ වෙන්න ඕනේ. නමුත් ලෝකෝත්තරම සීවට ලෝකයෙන් එතර වීමේ අරමුණ පැදරුව කරගෙන යන එකට සිද්ධ වෙන්නේ එතනදී ලෝකයෙන් එතර වීමේ අරමුණෙන් සමරස් නෙවෙයි මේ හේතුක සිත්තුලත් කෙනෙකුට ඔය විදිහේ යුතාරක ලඟට ගත්තම කොහොමද මානව අයිතිවාසිකම් කියන එක අපි භාවිතා කරන්නේ. දැන් මේ සියුම් රටවල් වල එයාගේ අයිතිය එයාට නිදහස ඉන්න දෙන්නු එයාට හිරිහෙර කරන්න බෑ. දැන් අපි කියමු වරදි හරුවෙත් කියලා ගත්තාම උපාධියේ සඳහන් කරනවා එයා චූජිකේ කියන්නේ. වරදි හරුවෙත් කියලා නෙවෙයි කියන්නේ නෑ එයා සැකකට ඉතිරිවෙන්නේ. එයාගේ සිත ජීවිතය ආරක්ෂා කරලද ඉතින් එතනත් මේ මෛත්‍රිය වැඩ කරන යාගේ පෙර භව සිදුකව එහෙම කියන ඒවා ඒ සංවල ඒ කටයුතු කිරීමේදී නැහැ. ඒ මාර්ගයත් සහ ආරක්ෂා කරන්න කියලා කටයුතු කරන අයද සිදුවන් ගැන විශ්වාසයක් නැවත ඉපදීම සිත්පත් විශ්වාසයක්වත් සංස්කාරයන් සිදුකව දැකී මේ පටිච්ච සමුප්පාදයේ ප්‍රයාවලිය දැකීම. එහෙම කියලා නැහැ. ඉතින් ඒ ජනතාව අතර ඉන්න ඉතාම සීමාකාරයේ මොන දෙහෙතු දෙහිත් ප්‍රයත්නක වෙලා මහා ස්නේහයෙන් මහා කරුණාවකින් යුතු වැඩ කරන ගතියක් ඒ අයලක තියෙනවා පිටත. එතකොට එතන මේ ඒක ලෝකෝත්තර පැත්තට උපකාර වෙනවා කවදා හරි. නැතුවනේ මේ ආයෙත් පිටතේක පොහොද තම ස්ටිප්ටික් කියන කෝට ඇමරිකාවේ ස්ටිප්ටික් කියලා ස්ටිප්ටික් කියනවා ළඟට ඉස්සම රුව ලක්ෂණ කාන්තාවක්. එයා මේ වලල් අධිත පෙන්නලාර ඇදපිස්සක් කියන එකට තවා අධිත විතරක් වෙනවා රත්තරන් වලල් දාලා අධිත පෙන්නවා ඒක කාල ධානයක් වෙනවා. මේ අධිතකල ඉතින් ඒක බලනකොට පෙර ජීවිතේ මෙයා සිතේ මේක පඩමක ශිෂ්‍යයන් මඩමක කාලිකාවක්. ඉතින් එයා නිතරම හිතලා තියන්නේ මේ වටපිටාවක් තුළ සිදුවියක් වෝ එන අනාය විසිත් කරක් කරන්න හොඳ නැහැ. මේ මේ ඇතුලේ ඉන්න ළමයින් විසිත් කරක් වෙන්න හොඳ නැහැ. අන්න එහෙම මේ හිතල හැමතිස්සෙම තමන්ගේ දෑත ඉස්සරහට කිරීම තමයි නිතර නිතරම යාතුත් සිදුවලා තියෙන්නේ. ඒ යාට දීලා ලැබිලා තියෙන මිත්‍යා දෘෂ්ටියක් නේ යා කොතනකවත් කොයි කියපු බුද්ධ ආදී අපතන් නෙවෙයි කියන ඒ කාරණාටික යාගේ වැඩ කරලා නැහැ. ඒ නෝද එතන යාගේ සම්මා මේ ත්‍රිවිධක හිත් කියනේම වැඩ කරලා නැහැ. තවත් එයාට කුසල සංස්කාර එකතුන අය ඒ තරම් මොහොම වැඩ කිරීමට ඵලයක් ඇටේට එයාගේ විපාකය තමයි රෝහ ලස්සන ශරීරය. එයාගේ විපාකය තමයි අර විදිහේ අද්දක විතරක් වෙන්නල කෝස් ගණන් ධනේ ලබන. ඉතින් එයාට ඒක විපාකයක්. එයා ඇසල ඒවල විපාකයක්. ඉතින් ඊළඟට මිනිස්සුන්ගේ පිළිගැනීම අනුන්ගෙන සැලකිල්ල හදාගත්තාට සමාජයේ පිළිගැනීම ලැබෙනවා. ඒ සංස්කාරවල ඒක විපාකයක් ලැබෙනවා. ඒ විහයතේ විස්තරු මේ ලැබුච්චේ ප්‍රතිපලද? ඔහු ඊළඟට අර ශේෂ ළඟට ගිහිල්ලා අහපු ප්‍රශ්නවල පිළිපදව අහලා තිබුණා නම් දෙවියන් කියන පොත්පත් කොච්චර කියන එක එයා තුළ දිවි වෙනවා. මුස්තා මතෙන්න ලෝකෝත්තරම කියන සාන්දිට අදාළ වෙන්නේ නැහැ. සමාජයේ ඕනෙදිදී ඒ පරිදයක් පිළිබඳව අපි ගිහින් අධීක්ෂණයක් කරලා බලුවා. අර තෙරේසා මෞතිමේ කියන එක අර අන්දස රොකර වෙච්ච අපිරිසිදු වෙච්ච මිනිස්සු ළමයි වඩාගෙන කොයිතරම් වහව කෙනෙක් වැඩ කරාද ඒ පිටුරේ ඒ ලෝකෝත්තරම කියන වැඩේ තේන්නේ ඒ අය දැක්කේ නැහැ කිමති. ඒකත් ඒ විදිහේ සමාන්ත ගාමිකමත් වෙනි චරිතයක් වෙන්න පුළුවන්. එයා නුවන් දැකන කියන ඒ චින්තන හිතේ වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒ විදිහේ අසීමිතව මිනිස් ඉන්න අපින් මෙතන ලෝකෝත්තර සිත්ම කියන එක සම්බන්ධ වෙන්නේ නැහැ මම හිතනවා. ඔය ඔතන වැඩ කරද්දී මට හිතෙන තේරෙන හැටියට අවබෝධ වෙන හැටියට ඔය අසරණෙත් එක්ක මට හිතෙන හොඳයි ඒක. සායකරය සමානවා. අද අපිට මේ සීලමය ඥාන සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් ධර්ම කොටසක් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අධ්‍යාපනය කළා. මොදු පින්වල දුන්නා ඉස්මතු කරලා දුන්නා කොහොමද සායනික ජීවිතයට එකතු කරගන්නේ කියලා උදාහරණ මගින් ඉතින් ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේගේ දේශනාවෙන් පස්සේ ශ්‍රද්ධාවකින් ඒ වගේම මහත් කැමැත්තකින් අපි ශ්‍රවණය කරනවා. ඒ වගේ සියවලින් අපේ ජීවිත හදාගන්න අපි ධර්ම කටයුතු ධර්ම කරුණු කොහොමද යොදාගන්නේ කියන එක ගැන හිතනවා. ඉතින් මේ සියලුම ඒ සම්බන්ධයෙන් මේ ධර්ම දානමය වශයෙන් ඔබ වහන්සේ අපිට මේ කරන සේවාව අපි ඉතාමත් මගේ කර සැලකනවා. ඉතින් ශ්‍රවණ සිතිරි සුමේන් ස්වාමීන් වහන්සේ ඒ වගේම මේ සීල කල්යාණ මිත්‍යයන් වෙනුවෙන් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය ආනෝදනා කරනවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් වහවහ නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට මෙහෙම යොමු වෙන්නම් ශ්‍රීමති මාත්‍රි අපි ස්වාමීන් වහන්සේට මෙහෙම ඉල්ලා ඉන්න වැඩසටහන මේවත් පෙරවන් සරණයි. සතරවස්සේ මාද මේ අපේ නිර්වාණ මාර්ගයේ ඵලම අධනම පිළිබඳව තමයි සාකච්ඡා කළේ පාරමිතු සිද්ධාතේ. ඉතාම වැදගත් කාණ්ඩයක් සාකච්ඡා කළේ මේක පිළිබඳව තවතාව කුළුල්ලා අපිට කතා කරන්න කියනවා. මේකේ ඉරිසලයේ සංඥා කියලා එන කොටස් ගොඩක් තියෙනවා. ලබන සතියේ මේකම කතා කරනවා නම් කතා කරන්න පුළුවන්. මේ බොහෝ වැදගත් කාරණාවක් වෙනවා පිටතින්. ඒ සම්බන්ධව තව කරුණාවෙන් තුන්වෙනි දන්නා දන්නා ඒවා ඒක ඉස්සරගෙන ඉස්සරට නැහැ. මොකද අපිට ධර්ම කරුණේ ඒකතු කර ගැනීම ඉතාම වටිනා දෙයක්කටම මේ ආකාරයෙන් ඒකතු කර ගැනීම තුළ අපේ සයිසික වීර්ය සම්බය බලවත් වෙනවා. මොකද ඉතින් අපෝභාව ප්‍රඥාන අපිට ඇති වෙනවා මේ මහ විශ්වාසයක් මා දන්නදී හරි ඕ මා දන්නදී මෙවරදි මදි කියලා ඔය දෙපැත්තටම හිතා ගන්න පුළුවන් තියෙනවා. මං කොහොමද මේ ධර්ම කරුණ මගේ ජීවිතයට ඇතුළු කරගත්තේ? හැමතිස්සෙම ඒ අපි සූත්‍රවල තියෙන ධර්ම කාරණා සාකච්ඡා කරනවා. සාකච්ඡා කරුවට ඒක හරියට නිකන් පාඩමක් ඉගෙන ගන්නවා වගේ එකක් තියෙන තුනේ අපේ ජීවිතයට ඇප්ලයි කරගන්න ඇතුළු කරගන්නේ නැහැ. ඒක හරියට මේ එක පැත්තකින් අපිට ලොකු පාඩුවක් ඒක කොහොමද අපේ ජීවිතයට ඇතුළු කරගන්නේ කියන්නේ. ඒකේ ඇතුළු කරගන්න ආකාරයටම අපිට හිතන්න උපකාර වෙන මේ සූත්‍රයක් තමයි අද විශේෂයෙන් සාකච්ඡා කරන්නේ. ඉතින් මේ තුනට මේ පදනමක් මත තමයි ජීවිතයේ කොහොමද වෙනස් සම්බුදු කරගන්නේ. තමන්ගේ තියෙන සාසූති වරද ගැන කව අවධානය යොමු කරගෙන තියෙනවා. සිහිය සිහිය පිහිටවාගෙන චිත සංපත් කරගන්න සමාධිගත කරගන්න විමුක්ති ඥාන දර්ශනය දී කරගන්න මේ කය දෙක සමන කාල සීමාවන් තුළ එකතු කරගත්තා වූ සියලු කොට ශක්තිය හේතු වේවා කියලා හැම දිනකටම ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම උතුම් නිවන් සම්පත් ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම පිරුවන් සරණයි. දලුවත් මහත්මයා ඇතුළු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු